නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛිය වේරා කායෝජි ගුංජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං මහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අනමකං ගෝයන් දෙක්ඛවේ සංසාරෝ පුම්බා කෝටින පඤ්ඤායති අවිඤ්ඤානීවරණානම් තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරේතං ති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ශාන් මහත්මාගේ නිරෝෂිනවනගේ නිවසේහි අද දින සිදු කෙරෙන මේ ධර්මචාරිකාමේ වැඩසටහනයි සිදු වෙන්නේ. ඉතින් බොහෝ කාලයක් බොහොම ප්‍රාර්ථනා කරලා බොහොම සිහිනයක් මවාගෙන හිටිය පින්කමක් තමයි අද මේ සාර්ථක වෙන්නේ. ඉතින් හුඟක් දවස් මේකට සෝදානම් වුණා. මල් පහන් සෝදානම් කරලා ස්වාමින් වහන්සේට ආරාධනා කරලා ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කරලා මේ පින්කම ලස්සනට සිද්ධ කරන්න ඕන කියන හැඟීමෙන් තමයි ඊමහත් ශ්‍රද්ධාවෙන් සද්භාවයෙන් කරන පින්කමයි මේ සිදු වෙන්නේ. ඉතින් ශාන් මහත්මාට නිරෝෂණවනට ආදරණීය තාත්තට නංගි අයියා ඇතුළු මල්ලි ඇතුළු කාටත් සතුට වෙන්න පුළුවන් වගේම මේ සහභාගී වෙච්ච හැම දෙනාටම විතරක් නෙවෙයි තමන්ගේ මියගිය ආදරණීය මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ පින්කම. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටට පත්වන්න පින්කමට සහභාගී වෙන පින්තුන් හැම දෙනාමත් කල්පනා කරන්න ඔබේ ජීවිත කාලය තුළ සහභාගී වෙච්ච ඉතාම ලස්සන පින්කමකටයි ඔබ මේ අද සහභාගී වෙන්නේ කියලා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ ඉතාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභත්වය අපට තේරෙන්නේ පින්තුනි ඒ දහම හොයාගෙනද කී දෙනෙක් නම් එනවාද කියන කාරණේ මත. ලෝකේ බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් පරීක්ෂණ කරනවා මිනිස්සුන්ගේ මානසික සහනය ලබන්න. ඒ මානසික සහනය ලබන්න අවුරුදු ගණන් කරපු පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලය ගත්තොතින් පින්නතුනි ඉතාම සරල සැහැල්ලු දෙයක්. ඒ විතරක් නෙවෙයි ලෝකේ මිනිස්සුන්ට යහපත උදා කරලා දෙන්නට නොයෙක් විදිහේ නවීන තාක්ෂණය උපයෝගී කරගන්නවා අලුත් සොයා ගැනීම් කරනවා. ඒ කරන සොයා ගැනීම් පින්නතුනි වැඩිමුණොත් අවුරුදු 5000ක උපරිමුණොත් අවුරුදු 10000ක ප්‍රතිඵලයක් තමයි ඔබ අද නවීන තාක්ෂණය විදිහට පාවිච්චි කරන්නේ. නමුත් පින්නතුනි ඔබ හොඳට කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නමින් ඔබ යමක් අහනවා නම් ඒක අවුරුදු 5000ක 10000ක අත්දැකීමක් නෙවෙයි. ඒක පරේෂණක ප්‍රතිඵලයක් නෙවෙයි. ඔබ සැබෑලෙසම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ඔබ දැනගත යුතු කාරණයක් තියෙනවා. ධර්මයේ නමින් අහන ඒ හැම කරුණක්ම හැම දහම් පදයකම තියෙන පිනතුණි. සාරාංශයේ කලපලක්ෂයක මහන්සියක කැපකිරීමක ප්‍රතිඵලයක්. ඒක සාමාන්‍ය කැපකිරීමක් නෙවෙයි. ඇස් ඉස් මස්ලිය දන් දීලා මහත් උත්සාහයෙන් කරපු පරේෂණයක ප්‍රතිඵලයක් තමයි සද්ධර්මයේ නමින් ඔබ හමුවට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට ලැබෙන පින්තුනේ නිකන් නෙවෙයි. සසර කළා වූ මහා පින්කම කානිසංශයක් විදියට. ඒ සද්ධර්ම ශ්‍රවණය අපට ඇහෙනකොට ඒ අහන දේ හොඳට තේරුම් ගන්න ලැබෙන්නේ. ඒ අහන දේ තුළින් තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්න මාවත විවර වෙන්නේ ඊටත් වඩා ලොකු පිනකින්, ඊටත් වඩා ලොකු දක්ෂතාවයකින්. පින්නතුනි, මෙන්න මෙතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනි, මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබන්න. පසුගිය කාලේ පින්නතුනි අපි බැලුවා එක්තරා පරේක්ෂණයක් කළා තියෙනවා හාවඩ් කොලෙජ් එකකින්. මේ පරේක්ෂණය පින්නතුනි ඔබ විශ්වාස කරත් දන්නේ නැහැ. අවුරුදු 75ක් එක දිගට මේ පරේක්ෂණය කළා තියෙනවා. මේට අවුරුදු 75කට කලින් 1000ක විතර පිරිසක් සොයාගෙන අවුරුදු 15 20 25 අය තෝරගෙන ඒ අයගේ අඛණ්ඩව ඒ අයගේ පරේක්ෂණයට ලක් කළා තියෙනවා. මොකද්ද මේ අය පරේක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ? මිනිසාගේ මානසික සතුට වැඩි වෙන්න මොකද කරන්න ඕන කියලා. ඒ පරේක්ෂණ ලක් කරපු අයගෙන් පිනතුනේ වැඩි පිටසක් තාම ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් අවුරුදු 80 ගණන් 90 ගණන් වලයි දැන් ඉන්නේ. අඛණ්ඩව මේ පරීක්ෂණය පිනතුනේ තාමත් කරනවා. ඒ පරේක්ෂණ ලක් වෙච්ච අයගෙන් 700 ගණන් තාමත් ඉන්නවා. ඒකයි පුදුමයි. පින්නතුනේ මෙතෙක් කලක් කරපු පරේක්ෂණයක ප්‍රතිඵල විදියට ඔවුන්ගේ පරේක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කළා තියෙනවා. කෙනෙක්ගේ මානසික සතුට වැඩි වෙන්න උපරිම වශයෙන් මොකද්ද කළ යුත්තේ, මොකද්ද ඒකට හේතු වෙන කාරණේ කියලා. සාමාන්‍ය ලෝකයේ හිතන් ඉන්නේ මානසික සතුට දිනු වෙන නම්, නැත්නම් ජීවිතයේ සතුට සැනසීම උදා වෙන නම් කරන්න ඕන වැඩිපුර සල්ලි උපයන්න ඕන කියලා. සමහර අය හිතන් ඉන්නේ කීර්තිය ලබන්න ඕන කියලා. ලෝක ජනගහනයේ 80% විතරම හිතන් ඉන්නේ සතුට ලබන නම් වා සල්ලි හම්බ කරනවා කියලා. ලෝක ජනගහනයෙන් භාගයක් විතර 50% විතර හිතන්නේ සතුට ලබන නම් කීර්තිය ලබන්න ඕන කියලා. වැඩි පිරිසක් අතරේ ජනප්‍රිය වෙන්න ඕන කියලා. තවත් පිරිසක් හිතාගෙන ඉන්නවා වැඩිපුරම මහන්සියෙන් වැඩ කරන්න ඕන කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ සතුට ලබන්න කියලා මිනිස්සු හිතාගෙන ඉන්න දේවල්. නමුත් පින්නතුනේ ඔබට මොකද්ද හිතෙන්නේ මේ පරිේශණ අනුව මිනිසාගේ සතුට ලබන්න මොකක් කරන්න ඕන කියලාද මේ පරිේශණෙම හොයාගෙන තියෙන්නේ? ඒකට හේතු වෙන මූලික කාරණේ මොකද්ද කියලාද හිතන්නේ අයියේ? ඒ පරිේශණ විදිහට දැන් අපිට අපි ධර්මයේ දාන නිසා අපි වෙනම උත්තරයක් දෙන්නේ නැකින්. ඒක නෙවෙයි ඇත්තේ මේගොල්ලන් ධර්මය හරහා නෙවෙයි පරිේශණය කළේ තියෙන්නේ. ඒ පරිේශණය කළේ තියෙන සමාජ මට්ටම සරකාගෙන. ධර්මයේ දාන නැති පිරිසක් ඒකට තෝරගෙන තියෙන්නේ. ඒ පිරිසේ ප්‍රතිඵලයේ විදිහට ඒගොල්ලන්ගේ අනාවරණය, ඒගොල්ලන්ගේ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක තමයි ඒගොල්ලන් කියන්නේ. වැඩිපුරම සතුටෙන් ඉන්න එකේ ලක්ෂණය තමයි ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් කියන එක. අන්තර්පුද්ගල සම්බන්ධතා කියන එක. වැඩි පිරිසක් සමග සුහඳව ඉන්න කැමති නම්, දක්ෂ නම්, වැඩිපුර පිරිසක් සතුටෙන් තියාගන්න කැමති නම්, වැඩිපුර පිරිසක් එක සුහඳ වෙන්න පුළුවන් නම් මෙන්න මේකයි සතුට ලබන්න කාරණේ කියලා. බලන්න පින්නතුනි. මෙච්චර මහා දැවැන්ත පරේක්ෂණයක ප්‍රතිඵලයේ අවසාන රිසල්ට් එක මේක. අපිට හිතෙනවා මේ මහා ලොකු කොලෙජස් වල මහා විශාල දෙයක් ලෝකෙට කියනවා කියලා නේ. ඇත්තෙම පින්නතුනි මේ කාරණා බලන්න බුදුදහම තුල කොයිතරම් සරලව කියනවද කියලා. මේ අවුරුදු 75ක් තිස්සේ මහාචාර්යවරු, කතිකාචාර්යවරු පරම්පරා ගාන කරපු රිසල්ට් එකේ ප්‍රතිඵල බුදුදහමේ එක සූත්‍රයකින් කියනවා. සිංහලවාද සූත්‍රයෙන්. ඔවුන්ගේ යුතුයකම් ටික හොඳට කරන්න. අම්මගේ යුතුයකම් ටික දරුවෝ වෙනුවෙන් කරන්න. දරුවෝ විසින් අම්මා තාත්තගේ යුතුයකම් ටික කරන්න. ස්වාමියන් සේවා ස්ථානවල ස්වාමීන් විසින් තමන්ගේ සේවාදායකයන් සේවකයන් සඳහා යුතුය කණ්ඩික කරන්න. සේවකයන් ඔවුන්ගේ ස්වාමීන් සඳහා යුතුය කණ්ඩික කරන්න. පූජකවරු තමන්ගේ දායකවරු වෙනුවෙන් යුතුය කණ්ඩික කරන්න. දායකවරු තමන්ගේ පූජනීය උතුමන් වෙනුවෙන් යුතුය කණ්ඩික කරන්න. මිතුරන් තමන්ගේ මිතුරන්ට ඕනෝන් විදිහේ යුතුය කණ්ඩික කරන්න කියලා ඉතාම ලස්සන බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයකින් මේක විස්තර කරලා තියෙනවා. නමුත් පින්වත්නි අපට ඇත්තටම උපතින් බෞද්ධ නිසා මේ වෙච්චර වටින්නේ නැහැ. අපිට ඉතාම සරල දෙයක් සිංහල වාද සූත්‍රයේ ගිහම අනියෝක ඉතින් හරි සරල දෙයක් නේ. ඔක ලොකු දෙයක් නෙවෙයි නේ කියලා අපට හිතෙනවා නේ. බලන්න පින්වත්නි මේ තරම් දැවැන්ත ධනයක් වියදම් කරන විශාල කාලයක් ගත කරලා දසදහස් ගණන් මිනිසුන්ගේ මහන්සියෙන් සොයාගත්තු මේ පරේෂණයේ අවසාන ප්‍රතිඵලය ඔවුනෝ ඥාතින් මිත්‍රාදීන් සමග සුහඳ වෙන්නේ එතකොට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒක තමයි ඔවුන්ගේ අවසාන ප්‍රතිඵලය. නමුත් විනෝදිනේ බුදුදහමේ හැටියට මේ සතුට ලබන්න කියලා මේ කාරණේ ඉතාම සරල දෙයක් විතරයි බුදුදහමේ විදියට. ඊට වඩා තවත් පියවර ගානක් අපි ඉදිරියට යන්නට ඕන. තවත් ඉදෙන්නේ කියනවනේ විනෝතුනි. පසුගිය අවුරුදු 40 50 30 එම මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා කවුන්සලර්ස්ලා කරපු රිසර්ච් වල ප්‍රතිඵලය තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මානසික ආතතිය කළමනාකරණය කරන්න මොකද්ද කරන්න ඕන කියලා. ඒයගේ ප්‍රතිඵල පරීක්ෂණ වල ප්‍රතිඵල තමයි ඒ කියන්නේ මානසික ආතතිය මානසික පීඩනය දුරු කරන නම් ප්‍රධාන වශයෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා කියලා. මොකද්ද ඒ දෙක? එකක් තමයි මෛත්‍රී භාවනා වඩන්න loving kindness. අනිත් එක සතිමත් බව mindfulness එක දිනු කරන්න. බලන් පිනුතුනි ඔබ මනෝවිද්‍යා පරීක්ෂණ සංග්‍රහය බැලුවත් ඔබට පෙනේ විශාල පරීක්ෂණ ගානක් කරලා ඒගොල්ලන් අවසානයේ තීරණය කළ තියෙන්නේ ඒගොල්ලන් ක්ලයන්ට්ස් ලට දෙන ප්‍රධාන ට්‍රීට්මන්ට් තමයි loving kindness එකයි mindfulness එකයි ප්‍රැක්ටිස් කරන්න කියලා. නමුත් බලන්න පිනුතුනි බුදුදහමෙහි බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට කලින් දේශනා කරනවා යන්තං සන්තං පදං අවිසමෙච්ච කිසියම් කෙනෙක් යම් මානසික සහනයක් සුවයක් බලාපොරොත්තු වෙනවා නම් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා බාන්ත සුඛිතත්තා කියනවා. යම්කිසි කෙනෙක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියලා. සිත දිනු කරන්න කියලා. අනිත් පැත්තෙන් බලන පිනතුනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාඳුරෝ දේශනා කරනවා ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානා විසුද්ධියා සෝක පරිද්ධවාන සමතිකමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. සත්‍යංගයේ පිරිසුදු බව සඳහා මානසික ආතතිය දුරු කිරීම සඳහා හිතේ පිරිසුදු භාවය සඳහා විමුක්තිය නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න කියලා. බලන්න පින්වතුනි අපි කොයිතරම් වාසනාවන්තද. අපි උපතින්ම මේ කරන්න ඕනදී අපි දන්නවා. නමුත් අපට මේ ධහම ගැන බොහෝ විට තියෙන විශ්වාසයක් නැතිකම. ඇතැම් විට බටහිර නැත්නම් යුරෝපීය අය පරේෂණ කළ රවුම අරගෙන ආවට පස්සේ තමයි ඔන්න අපට මතක් වෙන්නේ බුදුදහම. එතකන් අපට අපේ දේ ගැන වටින කමක් නැහැ. පින්නතුනි බලන්න අපට මේ කරුණු ජීවිතය තුළ ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් අපේ ජීවිතයේ කොයිතරම් වාසනාවන්තද කියලා. දැන් මනෝවෛද්‍ය විශේෂඥවරු මෛත්‍රී භාවනාව සහ සතිපට්ඨානෙ වඩන කියලා කිව්වට පින්නතුනි ඒගොල්ලන් බුදුදහමෙන් කියලා තියෙන මෛත්‍රී භාවනාව හෝ සතිපට්ඨානෙන් 10%කට ඒකට කියදන්නේ නැහැ. ඒගොල්ලන් ඒකෙන් ඉතාම සරල කාරණා ටිකක් තමයි ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. අපි බුදුදහම හරියට දැනගත්තොත් පින්නතුනි අපට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන් ඉතාම සරලව කියපු දේ ඉතාම ඉහළින් ප්‍රැක්ටිස් කරලා ඉහළම රිසල්ට් එකකට ගන්න. අපි යතින් පින්නතුනි ඉතාම වාසනාවන්තයි. අද ලෝකයේ බොහෝ දෙනා බුදුදහම හොයාගෙන ඉනෝ පින්නතුනි. මුලින්ම ඇතැම් විට මේ වගේ බටහිර නැත්නම් යුරෝපේ රටවල් අය මුලින්ම තිබ්බත බුදුදහම අහලා නැත්නම් ලාමාවරුන්ගේ බුදුදහම අහලා මහායාන බුදුදහමේ ටිකක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ටිකෙන් ටික යා ඇතමිට ටිබෙට් යනවා, තිබෙට් යනවා, ටිබෙට් වලට යනවා. නැත්තම් චීනෙට යනවා. ඊට පස්සේ ඉන්දියාවට යනවා. තායිලන්තෙට යනවා. බුරුමෙට යනවා. ආයි ඊට පස්සේ දඹදිව සිද්ධාස්ථානත් වැඳ ගන්නවා. වැඳගෙන ඊට පස්සේ අර ඉන්දියාවට පල්ලෙන් පොඩි රටක් තියෙනවා. අන්න ඒකට යනවා ඊට පස්සේ. අවසානයේ යන්නේ අනේ පොඩි රටට යන්නේ. යන්නේ මොකටද? බුදුදහම හොයාගෙන යන්නේ. ගිහිල්ලා දැමෙට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය හාමුදුරුව කැලවලල පල්ලෙය හැන්නේ මේගොල්ලන් කැලේ මුදුනේ ඉන්නේ. ඒ ඉඳගෙන පින්නතුනේ මේක ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් වර්තමානයේ බුදුදහමට තියෙන්නේ. විශේෂයෙන්ම පින්නතුනේ බුදුදහමෙන් සංකල්ප ප්‍රැක්ටිස් කළා රිසල්ට් එක ගන්න ලොකු උනන්දුවක් ලෝකේ තියෙනවා. සාමාන්‍ය මිනිසුන් අතර නෙවෙයි. ඔබට හොඳට දැනගන්න පුළුවන් ඇමරිකාවේ සහ එංගලන්තයේ දෙකේම ආරක්ෂක අංශවල ප්‍රධානීන්ට හාමුදුරුවෝ විසින්ම පුහුණු කරන බුදුදහම. බුදුදහමේන සමහර සංකල්ප මයින්ඩ්ෆුල්නස් එක ආදී ඇතුළු මේ ප්‍රසන් මොමන්ට් එකේ ඉන්න කියන එක ඒ බොහෝ දෙනා ට්‍රේනින් කරනවා බුදුදහමේ සංකල්ප. ඉතින් එවැනි කාලයක අපි ඉන්නේ පිනතුනි අපි මේ බුදුදහමෙන් ප්‍රයෝජන නොගත්තොත් පිනතුනි අපට වඩා ආවාසනාවන්ත පිරිසක් මේ ලෝකේ නැහැ. ඇයි ලෝකයේ මිනිස්සු විශාල ලෙස ධනෙ වීදම් කරලා කාලය කැප කරලා ලොකු පරිත්‍යාගයන් කරලා මේ බුදුදහම හොයාගෙන යන්න හදන කාලය මානසික සුවය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුනි අපට උපතින්ම ලැබුණ මේ බුදුදහම ඉතාම වටිනා දෙයක්. ඒ නිසා අපේ ජීවිතයේ කුමන කටයුතු තිබුණත් ඒ සියලුම කටයුතු කරන අතරේදී අපි මූලිකත්වයේදී යුත්තේ මේ සාස්ෘවරයා සාරාංශක කලපලක්ෂයන් පෙරම් පුරලා මොකද්ද හොයාගත්තේ? මහාවංශයේ දේශනා කළේ මොකද්ද? ඒක අපේ ජීවිතේ කොයිතරම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද? ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා පිනොතින අපි හිතන්නට ඕනේ. ඇයි අපි එහෙම කළ යුත්තේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණයෙන් පස්සේ දිවි ලෝක යන කියලානේ. ඒක නෙමෙයි පිනොතුනි. අපි මේ දහම ප්‍රායෝගිකව කළ යුත්තේ මේ මොහොතේම තමන්ගේ මානසික සතුට දිනු කරගන්න. මේ මොහොතේම අපේ හිතට එන මානසික පීඩාවලින් නිදහස් වෙන්න. කොයි වගේ මානසික පීඩාවක්ද? ඒක සරල දෙයක් නෙමෙයි පිනතුනි. අපිට හිතන එක ඊටාම සහැළු දෙයක් කියලා අපට ওই මානසික පීඩාව කොහොම හරි අවොයිඩ් කරන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ. නමුත් බලන්න පිනතුනි කෙනෙක් ඔබට බැන්නොත් පිරිසක් මැද්දේදී ඔබට බැන්නොතින් කෙනෙක් ඔබේ හිතේ දෙන දෙයක් කිව්වොතින් ඔබ නොසලකා හැරියොතින් ඔබට කොච්චර දුකද? ඒ විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතියෙකුට කවුරු හරි කෙනෙක් බැන්නොතින් නැත්තම් ගැහුවොතින් කොච්චර දුකද ඔබට? ඔබ ලස්සනට ඇඳගෙන හිටියත් පෙරසක් මැද හිටියත් ඔබේ ළඟම ඥාතියෙකුට ලොකු අසනීපයක් හැදෙලෙක් තැන්ුණා. අංශභාගය, පිළිකාව, මේ වගේ රෝගයක් හැදුනා කියලා ඔබට දුරකඩ නැමතුමක් ආවොතින් ඔබ හිතට කොයිතරම් දුකද? ඔබ ඊටාම ආදරය කරන කෙනා මේ අවස්ථාවේ ලොකු අනතුරකින් මිය ගියා කියලා දුරකථන පණිවිඩයක් ආවොතින් ඔබට පුළුවන් විඳ දරාගන්න එක. ඒක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. ඇතැම් විට ඔබට ජීවත් වෙනවත් බැරි මට්ටමට ඔබ මානසිකව වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මෙන්න මේ අවස්ථාවට මුහුණ දෙන්න එක. බුදුරජාණන් වහන්සේගේ කාලේ තිය පටාචාරව කියලා කියන්නේ මරණ හතක් මැද තමන්ගේ ජීවිතේ නැති වෙන තියෙන දේවල් ටික ඔක්කොම එක දවසෙදී නැති වුණා. තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවෝ දෙන්නා, තමන්ගේ සහෝදරයා මේ සියලුම දෙනා එක දවසෙම ගිය එක දර්ශයයි මිය ගියා. එක දර්ශයයි ගිනිබත් වුණා. මෙන්න මේ වගේ ඊටාම ජීවිතයේ සංවේදීදායක අවස්ථාවේදී ඒ අය ජීවිතයට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද? මේ දුක්ඛම් කටුලෙන් නිදහස්ුනේ කොහොමද? නිදහස්ුනේ මේ සද්ධර්මයට ඇවිල්ලා. එවැනි මානසික පීඩාවක් ඇති වුණා තින් අපිට කොයිතරම් ඥාතින් හිටියද? කොයිතරම් අපිට ඉන්ෂුරන්ස් එකක් තිබුණාද? කොයිතරම් අපිට ඉහළ උපාධි තිබුණාද? කොයිතරම් අපිට හිතවතුන් හිටියද? කොයිතරම් ඉහළ වෛද්‍ය ප්‍රතිකාර තිබුණාද? ඒ කිසිම දෙකින් අපිට මේ අවස්ථාවේ තියෙන මානසික පීඩාවෙන් නිදහස් වෙන්න බෑ පිනතුනි. ඒ අවස්ථාවේ තියෙන එකම රැකවරණය තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඔබ ඇත්තටම අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බන්දුල මාලිකාව ගැන. බන්දුල මාලිකාව කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ධර්මයේ හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. ඈ ස්වාමීන් වහන්සේලාට දානීය බෙදමින් ඉන්න අවස්ථාවේදී මේ කාන්තාවට පින්නතුන් නිවුලු දරුවන් සමග දරුවෝ පුතාලම 32 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. ඒ 32 දෙනා මේ බන්දුල මල්ලිකාවට හිටිය තමන්ගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියා, කොසන රජතුමාට හිටිය ප්‍රධාන යුද සෙනවියා. මේ 33 දෙනාම යුද බිමේදී එකටම ජීවිතක්ෂයටපත් වුණා කියන කාරණේ අහන්න ලැබුණා මේ කාන්තාවට, බන්දුල මල්ලිකාවට. ඒ මොහොතේ මෙන්න මේ මහා දුක් කන්දරාවෙන් නිදහස් වෙන ලැබුණා. නෙතර කඳුලක් නොයන විදියට ඇය මානසිකව ශක්තිමත් වෙ හිටියේ මේ ධර්මයෙන්. මෙන්න මෙවැනි තැනකට තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. බුදුදහමෙන් අපට රැකවරණි ලබා දෙන්නේ. මේක පිනතුනේ සරල දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා මෙවැනි මහා ආනිසංසයක් ලැබෙන මේ ජීවිත කාලය තුළදීම අපට දුකෙන් නිදහස් වෙන මාවතක් දේශනා කරපු දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඉතින් පින්වතුනි, ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපට පුළුවන් මේ ජීවිතේන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තම. යම්කිසි කෙනෙකුට ලාභ ලාභ යස ආයස ප්‍රශංසා නින්දා සැප දුක් කියන මේ අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කරගන්න පුළුවන් නම්, නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන් නම්, මෙන්න මේක තමයි කෙනෙකුගේ ජීවිතයේ තියෙන ලොකුම සුභ සිද්ධිය, ලොකුම මංගලකාරණේ, ලොකුම හොඳම බ්ලෙසින්ස් එක කියලා. මේක තමයි සුප්‍රීම් බ්ලෙසින් එක. බොහෝ වෙලට අපි බ්ලෙසින්ස් බලාපොරොත්තු වෙන බාහිර ලෝකෙක. නමුත් බුදුදහමේ බ්ලෙසින්ස් කියන එක කොහොමද ඇති කරගන්නේ? තමන්ම තමාගේ අභ්‍යන්තරයෙන්ම හටගන්නේ. ඇති කරගන්නේ. බලන්න අර අවුරුදු 75ක මහා ප්‍රතිපලයක මහා රිසර්ච් එක රිසල්ට් එකේ මොකද කියන්නේ? බාහිර ඇත්ත එක හොඳින් ඉන්න, පිටස්තර ඇත්ත එක හොඳින් ඉන්න, හිතේ සතුටෙන් ඉන්න ඕන කියලා. බලන්න පිනුතුනි, අවුරුදු 80 90 වෙනකොට අපේ ළඟ එකට හිටිය සමීප වාසය කරපු කී දෙනෙක් නම් නැති වෙලාද? එතකොට එහෙනම් කොහොමද අපි බාහිර ඇත්ත එක සතුටෙන් ඉන්නේ කාලේ? මේ අය සම්පූර්ණයෙන්ම හිතන් ඉන්නේ සතුට රඳාපවතින බාහිර කියලා. බාහිර පුද්ගලයෝ, බාහිර ද්‍රව්‍ය, නැත්නම් අධ්‍යාපනය, තමන්ගේ රූප සම්පත්තිය, මෙන්න මේ වගේ බාහිර භෞතික හෝ මානසික දෙයක් මතේ තමන්ගේ සතුට රඳාපවතින කියලා මෙයා හිතන්නේ. පින්නතුනි, එවැනි ලෝකයක බුදුරජාණන් වහන්සේ යන්නේ බාහිරින් ලබන සතුටක් ගැන සඳහන් කළා තියෙනවා. නමුත් ඒක ඊටාම ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. බුදුදහමේ ගැඹුරට යනකොට කොහොමද කියන්නේ, සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසින්, තමන්ගේ අභ්‍යන්තරයෙන්ම තමන් සතුට ලබන ක්‍රමය තමන්ම නිෂ්පාදනය කරගැනීම. එතෙන්දි පින්නතුනි, තමන්ට බාහිර කෙනාගෙන් මල් ලැබුණත් එකයි, ගල් ලැබුණත් එකයි, මලුත් එකයි ගලුත් එකයි, දෙකම එකයි. දෙකේම තියෙන සතර මහා භූත රූප ප්‍රඥාවෙන් පින්නතුනි සියල්ලක්ම ජය ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි. කොසල් රහිතමාගේ දේවියකට පුතෙක් හම්බුණා. කුඩා පුතෙක් ලැබුණා. ඒ ලැබිච්ච දවසේම ඒ මාලිගාවේ සේවය කරපු සේවිකාවකටත් දරුවෙක් හම්බුණා. එක දවසෙම මේ දරුවෝ දෙන්න බිහි වෙච්ච නිසා රජතුමා තීරණය කළා මේ දරුවෝ දෙන්නම රජ මාලිගාවේ හදන්න ඕන කියලා. රජ මැදුරේ කාමරයක මේ දෙන්නම ඉන්නවා. හැබැයි අර රජ කුමාරයා ඉන්නේ හොඳ ලස්සන ඇඳට. නමුත් අර දුප්පත් ළමයි නිසා අනිත් ළමයි ඉන්නේ බිම පැදුරු කඩමාලක. මෙහෙම පිනොතින අවුරුදු දෙකක් හතරක් විතර යනකොට අර ඇඳේ හිටිය රජතුමාගේ පුතාට ජාති ස්මරණඥානය පහළ වුණා. අතීත ආත්ම භව ගැන කියන්න පුළුවන් වුණා. කියන්න පුළුවන් වෙච්ච වෙලාවේ මේ දරුව දැක්කා. මේ දරුව මීට කලින් ආත්ම භාවයක කලින් හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදිලි හිටිය කෙනෙක් නේ. ඒ පැවිදිවිල හිටිය කාලේ ඔහු සීලය හොඳින් රැක්කා, ශ්‍රද්ධාව හොඳින් දියුණු කළා, ප්‍රඥා හොඳින් දියුණු කළා. ඒ විතරක් නෙවෙයි, දානයක් හොඳට දීලා තියෙනවා. දානමේ පින්කමක් කළා තියෙනවා. එතකොට අර ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව නිසා සුගතිය ලැබුණා. අර දානෙ පුරුදු කරපු නිසා හොඳ භවභෝග සම්පත් සහිතව රජමාලිගාවේ උපතක් ලැබුණා. මෙයා මේ දෙකම දැනගත්ත පින්නතුනි. ඒ ජාති ස්මරණ ඥානය අතීත ආත්ම භාවය ගැන නුවණ ලැබිච්ච අවස්ථාවේදීම මේ කුමාරයාට මතක් වුණා ඔහුත් එක්කම තවත් පැවිදි වෙලා හිටිය ස්වාමීන් ඔහු බැලුව මේ ස්වාමීන් දැන් කොහෙද කියලා ඉන්නේ. කොහෙද? මේ පැදුරු කඩමාලිනේ මේ යාළුවා. අර කලින් මහාන එකට මහානල හිටිය අනේ දෙස්සුන් වහන්සේ තමයි මේ පැදුරු කඩමාලිනේ. ඊට පස්සේ මෙයාට මතක් වුණා ඒ කාලේ අර ඇඳේ ඉන්න රජ කුමාරය වශයෙන් ඉන්න කුමාරයා ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ඉන්න කාලේ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කරා විතරක් නෙවෙයි පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ ලැබෙන දාණය අනිත් ස්වාමීන් වහන්සේලාට බෙදලා තියෙනවා. දාණයත් ප්‍රගුණ කළා තියෙනවා. නමුත් මේ අනිත් ස්වාමීන් වහන්සේ අර දාණය ප්‍රගුණ කළා නැහැ. එතකොට ඒ කාර්යම කියලා තියෙනවා යාළුව ඔයා දාණයත් ප්‍රගුණ කරන්න එතකොට ඔයාට තවත් ආනිසංස ලැබෙනවා කියලා. නමුත් ඒ කාලේ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. එතකොට මේ ඇඳේ ඉන්න ළමයා පින්නතුනේ අර අතීත ආත්ම භාව ගැන නුවණ ලැබුණට පස්සේ මේ තමන්ගේ යාළුවට කියනවා කොහොමද? යාළුව මං එදා ඔයාට කිව්වනේ දන් දෙන්න කියලා. ඔයි දන් නොදීපු නිසා ඔයි ඉතින් අද පැදුරු කඩමාලෝ ඉන්නේ. පින්නතුනේ මේක කියනකොටම අර පැදුරු කඩමාල හිටිය කෙනාටත් අතීත ආත්ම භාවේ නුවණ පහළ වුණා. එයා මොකද කිව්වේ? එයා ඊට නොදෙවෙනි උත්තරයක් දෙනවා. මොකද්ද උත්තරේ? යාළුවා ආඩම්බර වෙන්න එපා. ඔයි ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුරේ තියෙන සතර මහා භූත. ඇඳේ තියෙන පඨවි ආගෝ තේජෝ වායෝ කියන මේ 4 ෆන්ඩමෙන්ටල් එලිමන්ට්, පැදුරේ තියෙන මේ ප්‍රයිමරි 4 ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් කියලා. පින්නොතින මා මේ කාරණේ කිව්වේ. ප්‍රඥාව දිනු කරෝතින්, හිත දිනු කරෝතින්, බාහිරින් Tamante එන්නේ ගලත් ගලද මලද කියන එක අදාළ නැහැ. ඒ දෙකම සමසිතින් සමමෙතින් උසුනා ගන්නට දරා ගන්නට ආධ්‍යාත්මික ශක්තියක් තමයි ලැබෙනවා. අන්න ඒකයි බුදුදහමෙන් කියන්නේ. බලන්න පින්නතුනි, දැන් මේ ලෝකේ මිනිස්සු මේ ඉහළම විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කළ හොයාගන්නේ සතුට ලැබෙන්නේ බාහිරින්. ඒ නිසා බාහිර ඥාති මිත්‍රාදීන් ටික හොඳට සතුටෙන් තියාගන්න ඕන කියලා. බුදුදහමෙත් ඒක බැහැර කරන්නේ නැහැ පින්නතුනි. ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා? මිතුරන් දිනාගන්නේ කොහොමද? How to win friends කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා He who practices generosity wins friends කියලා. යම් කෙනෙක් දන් දෙනවා නම් දදං මිත්තානි ගන්තති, දන් දෙන කෙනාටා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. නිතර පරිත්‍යාග සීලී කෙනාට යහළුවන් වා කැමතියි කියලා. දැන් බලන්න මේගොල්ලන් පරේෂණ වලින් හොයාගත්තා සතුට ලැබෙන නම් මිතුරන් ඉන්න ඕන කියලා. අන්තරපුද්ගල සම්බන්ධතා හොඳට තියෙන්න ඕන කියලා. රිලේෂන්ෂිප් එක හොඳට තියෙන්න ඕන කියලා. නමුත් මේගොල්ලන් දන්නේ නැහැ ඒකට මොකද කරන්න ඕනේ කියන එක. බුදුරජාණන් වහන්සේ ඒකට ක්‍රමයක් දේශනා කළා. සිංහලවද සූත්‍රයේදී යුතුයන්ට දේශනා කළා. මෙතෙන්දී කියනවා පරිත්‍යාග සීලී වෙන්න කියලා. නමුත් වෙනතුනේ පරිත්‍යාග සීලී වුණාට විතරක් මිතුරන් ජයග්‍රහණය කරන්න බෑ. මිතුරන් දිනා ගන්න බෑ. යම් කෙනෙක් ඉන්නවා හොඳට දන් දෙන කෙනෙක් ඉන්නවා. නමුත් මෙයා දුස්සීල නම්. එයාගේ චර්යාව වැරදි නම්. එයා පරිත්‍යාග සීලී වුණත් එයාගේ ළඟම ඉන්න ඥාතින් අයින් වෙනවා. ඒ නිසා සිල්වත් වෙන්නට ඕන. සීලං යාව ජරා සාදෝ කියලා කියනවා බුදුහාඳුරෝ. මහලු වෙන කම්ම සිල්වත් ජීවිත ගත කරන්න. අන්නේ සිල්වත් වීම නිසා තමන්ට විශේෂයෙන් පිටය නැති වුණත් තමන්ගේ දරුවෝ ටික තමන්ට සලකනවා. මෙන්න මේක පින්තුණින් තමයි වැදගත් කාරණයක්. ඊළඟට පින්තුණින් ඒ සියලටම වඩා දැන් බලන්න මේගොල්ලන් කියන දේ පින්තුණ ඔබ පුදුම වෙයි. මේ අය කියන්නේ දුකට ප්‍රධාන හේතුව හුදකලා බව. loneliness අන්තිම කාලේ තනි වෙනවා මේ කට්ටිය. හුදකලා වෙනවා. හුදකලා වීම තමයි දුකට ප්‍රධාන හේතුව කියලා. බුදුදහමේ මොකද්ද කියන්නේ පේනතනිය? බුදුදහමේ සංකල්පයක් තියෙනවා බද්දේ කරත්ත කියලා. උත්තරීතර හුදකලා කියලා. ඉහළම මානසිකත්වයේ දිනු වෙන කෙනාට කොහොමද? එයාගේ ඉහළම සතුට තමයි තනියම ඉන්න එක. ආධ්‍යාත්මික විහිලට යන කෙනාගේ උපරිම සතුට තමයි තනියම ඉන්න එක. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, තනියම ඉන්නවා කියන්නේ ලැප්ටොප් එකකට තනියම ඉන්න එක නෙවෙයි ඈ. ඒක තනියම ඉන්න එක නෙවෙයි. ඒක තෘෂ්ණාවත් එක්ක ඉන්නේ. තෘෂ්ණාව දෙවෙනි කොටේක ඉන්නේ. තනියම කියන්නේ බඩු බාහنده නැතුව තමන්ගේ මනස ගැන බලමින් මානසික සුවයෙන් සතුටෙන් ඉඳීම. බලන්න පින්නතුනි, මේ ආගේ පරේසණයයි බුදුදහමේ අනාවරණයයි අහසට පොළවවල. අපි කොච්චර වාසනාවන්තද පින්නතුනි, අපි මේක දන්නවා. බුදුහාඳුර දේශනා කරනවා සාර්ථකම පුද්ගලයා හරියට එක අණක් තියෙන කඟ වේන වගේ කියලා. යුනිකන් කියලා කියන්නේ අපි. තනියම ඉන්නේ. තනියම හැසිරෙන්නේ. සිංහෙක් වගේ. හැබැයි තනියම හැසිරුණාට මුළු ලෝකයකට ඌ පිහිට වෙනවා. ඔහු තනියම තනි අලියා තනි වඳුරා වගේ සැහැති කෙනෙක් නෙවෙයි. ඔහු සිංහෙක් වගේ අනිත් බොහෝ පිරිසකට රැකවරණය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දෙන ආශිර්වාද කරන කෙනෙක් වෙනවා. බලන්න පින්නොත්න අපට කොච්චරනම් බුදුදහමෙන් මේ ආශිර්වාද ලැබෙනවද අපි බුදුදහම දන්නවනම්. යම්කිසි කෙනෙක් බුදුදහම දන්නවනම් හොඳටම ඒක නා තමයි හොඳටම තමන්ගේ යහළුවන්ට ඥාති මිත්‍රාදීන්ට සලකන්නේ. ඒක නා තමයි තමන්ගේ අම්මා තාත්තා වයසට ගියාම හොඳටම සලකන්නේ. දැන් මේ නිවසේ දරුවන් තමන්ගේ අම්මට අවුරුදු ගානක් සැලකුවේ ධර්මයේ දන්න නිසා. ඔබට ඒ ගැන හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඒ ඇගේ මේ ජීවිතේ විතරක් නෙවෙයි, පරලෝ ජීවිතයටත් පිට වෙනවා. අපි ඇත්තටම පිනතුණු කෙනෙකුට ආදරේ නම් ඒ කෙනාට අපි මේ ජීවිත කාලේ අධ්‍යාපනයෙන් නැත්නම් ඇඳුම් පැළඳුම් ටිකෙන් කැම බීමෙන් විතරක් නෙවෙයි, නිතර මේ ඇගේ ඊළඟ ජීවිතය ගැනත් අපි හිතනවා. පරලෝ ජීවිතයටත් යාට පිට වෙන්න කුමන හෝ දෙයක් කරනවා. එයා කැමති නැත්නම් සල්ලි දීලා හරි කොහොම හරි මෙයා මේකට යොමු කරගෙන නැත්නම් අපේ කරන පින්කමකට හරි සහභාගී කරවගෙන මෙයාට සුගතිගාමි වෙන්න උදව් කරනවා. මෙන්න මේක තමයි පිනතුණ අපේ කියන දැක්ම. ඉතින් මේ කරුණ ටික මා ප්‍රවේශයක් විදිහට සඳහන් කළේ පිනතුණි අපට බුදුදහම ගැන ධෛර්යයක් ඇති වෙන්න, උනන්දුවක් ඇති වෙන්න. අපි කොයිතරම් වාසනාවන්තද? ඔබ දහමට සමීප වෙන්න වෙන්නම ඔබට මානසික කරදර හුඟක් අඩු වෙනවා. ඔබට එදින්දා එන්න තියෙන ගැටලු හුඟක් निराකරණය වෙනවා. ඇතැම්මිට ඔබ හුඟක් කුසලින් ශක්තිමත් නම් ඔබට මේක ඇත්තට දැනෙන්නේ නැහැ. අතීතයේ හුඟක් පින් කරපු අයට මේ ජීවිතේ පින්කම් කළාට ඇත්තට ලොකු වෙනසක් නැහැ. නමුත් පින්නොතින ඔබ අන්තිම කාලය වන විට නැත්නම් ඔබ ලොකු අනතුරකට පත් වුණාට පස්සේ අන්න ඒ අවස්ථාවේදී තමයි ඔබට ජීවිතය ගැන හිතෙන්නේ. ඒ අවස්ථාවට පින්නොතිනි සාර්ථකව මුහුණ දෙන්න නම් ජීවිත කාලය ඔබ හුඟක් හොඳ දේවල් ඉතාම ගැඹුරින් දහම් කරුණු ප්‍රැක්ටිස් කළ තියෙනට ඕන. ඒ වෙලට මතක් වෙන්නේ ඒක. ඔබට මේ ජීවිතයෙන් සමුගන්න අවස්ථාවකදී හොඳටම ඔබට මතකයට එන විදිහේ හොඳ කුසල දහම් කළ තියෙනට ඕන. සාමාන්‍ය දානෙ විතරක් නෙවෙයි පින්නතුනි. සාමාන්‍ය පොඩි සිල් ගැත්‍යෝ විතරක් නෙවෙයි. ඔබ හොඳට මෛත්‍රී භාවනාව වඩලා අඩු ගානේ විනාඩි 10ක්වත් මෛත්‍රී භාවනාව තුළ සියලු සත්ත්ව සුවපත්ත්වා කියන ඒ ඒකාග්‍රතාවය ඒ කන්සන්ට්‍රේෂන් එක තුළ ඉන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ විනාඩි 10 ඔබට ප්‍රමාණවත් ඒ අවසාන මොහොතට සාර්ථකව මුහුණ දෙන්න. ඒ විතරක් නෙවෙයි. ඔබට පුළුවන් නම් විනාඩි 10ක් අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. තමන්ගේ හිතට එන සිතුවිල්ල ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන සිතුවිල්ලක් කියලා ඔබට දකින්න පුළුවන් නම් අපිට පිනොතුනි පුළුවන් ඒ වෙලාවට සාර්ථකව මුහුණ දෙන්න. මෙන්න මේ ශක්තියයි අපට දහම තුලින් ඇති කළ දෙන්නේ. පින්නතුනි අද අප ධර්ම දේශනාව සඳහා ප්‍රධාන වශයෙන් මාතෘකාවට තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේහි ඛණ්ඩ සංයුත්තේ එන ဒုတိය ගද්දුල බන්ධ සූත්‍රය. ගද්දුල බන්ධ කියන වචනේ තේරුම තමයි දන් වැලකින් බැඳ කියන එක. දන් වැලකින් බැඳා වූ සුනකයෙක් ගැන, බල්ලෙක් ගැන කියන කතාව. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන කලින් දේශනා කරනවා. අනමකග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින්න පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං. මහණෙනි, මේ සසරෙන ගමන ඉතාම දිග ගමනක්. මේකේ මුල කෙලවර සොයාගන්න බැරි තරමට දීර්ඝ ගමනක් මේ අපි ඇවිල්ලා තියෙනවා. අවිද්‍යාවෙන් වෙරිලා, අවිද්‍යාවෙන් මුලා වෙලා, තෘෂ්ණාවෙන් වෙලිලා ඉන්න මේ ලෝකයට ඉතාම දිග ගමනක් තමයි මේ සංසාරේ ආවේ. ඒ ආපු ගමනේ මුල කෙලවර පේන්නේ නැති තරමට දුර ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු ගමනේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ට දුව නොවෙච්ච, පුතා නොවෙච්ච, අම්මා තාත්තා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වය තුල නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරන මුළු දඹදිවම තියෙන සියලුම ගස් කපලා ඒ සියලුම ගස් මේ ඇඟිලි පුරුක් ගන්නට කැපුවොත් කැලි වලට කපල මහා ගොඩක් ගහනවා. ගහලා එක එක කෑ ලයින් කරනවා. කොහොමද ලයින් කරන්නේ? මේ මගේ ගිය ආත්මේ අම්මා. මේ ඊට කලින් ආත්ම භාවය අම්මා. මේ ඊට කලින් ආත්ම භාවය අම්මා. අම්මා කියකි ඔහොම අයින් කරනවා. අර කෑලි වෙන් කරනවා. බුදුහාමර සඳහන් කරනවා මේ අර කොටස් 10 කොටස් ටික ඉක්මනට විවර වෙනවා. Tamanta අතීතේ හිටිය අම්මලා සංඛ්‍යාව විවර වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දිග ගමනක් මෙයාවේ කියලා. තවත් සඳහන් කරනවා තමන්ගේ පුතාල මැරිච්ච ආත්මභාවල විතරක් තමන්ගේ netin ගලා ගිය කඳුළු එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වැඩි කියලා. වෙන වෙනම කියනවා දුවක් වෙනුවෙන් අඬපු කඳුළුත් ඒත් එහෙමයි. අම්මා වෙනුවෙන් දුක් වෙන අඬපු කඳුළු, තාත්තා වෙනුවෙන් අඬලා දුක් වෙච්ච කඳුළු, ඒ වෙන වෙනම කෙනා වෙනුවෙන් හැඬු කඳුළු එකතු කරත් මහා සාගරයේ ජලයට වැඩි කියලා. බුදුහාමුදුරුවෝ අන්තිමට සඳහන් කරනවා මේ කියන කතාව මමත් සෝවාන් වෙච්ච ශාวกයෙක් හැර අනිත් කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා. මම මේක සසරගෙන දන්න නිසා මා මේක ප්‍රකාශ කරනවා. මාර්ගඵලලාභී අය, සෝවාන් සකදාගාමි අනාගාමි අය මේක දන්නවා. අනිත් කෙනාට මේක කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ කියලා. ඒ තරම් දිග ගමනක් මේ ආවේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බ්‍රාහ්මණෙක්, බොහොම මානක්කාර බ්‍රාහ්මණෙක් දිනක් තමන්ගේ ජීවිතය අවසාන කාලේ දරුවෝ ටික ඔක්කොම රැස් කළා කියනවා. අන්න අහවල් යන කන්දේ උඩ මගේ අවසන් කටයුතු කරන්න කියලා. ඇයි මෙහෙම කියන්නේ? මෙයාට ඕන කමක් තියෙනවා. මෙයා මානකාර නිසා මීට කලින් කෙනෙක් ගෝම දානෙ නොකරපු තැනක මෙයාගේ අවසන් කටයුතු කරනවා. ඒ තරම් මෙයා මාන්නෙන් හිටියේ. කලින් කෙනෙක් වල දාපු තැනක වල දාන්නට මෙයා කැමති නැහැ. ඒ නිසා මියා ලොකු කන්දක් උඩට ගිහිල්ලා පෙන්වන අහවල් කන්දේ අරම ගහ යට මගේ භූම දාන කටයුතු කරන්න කියලා. ඒ වගේම දරුවෝ කළා පිනතුනි. මේ සිද්ධිය දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ බ්‍රාහ්මණයා මේ නමින්ම ආත්මභාව 500ක් මේ ස්ථානෙම භූම දාන කළා කියලා. ඒ තරම් දිග ගමනක් මේ ඉන්නේ පිනතුනි. ඒ ආපු ගමන අතිශය දීර්ඝ ගමනක් මේක. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය අපි විශ්වාස කරනවා නම් අපිට මේව කිසියම් ප්‍රමාණකින් හරි විශ්වාස කරන්නට වෙනවා. ඒ කෙසේ වෙතත් පින්නතුනේ අපි ඇතැමිට ගිය ආත්ම භාව පිළිගන්නේ නැහැ. ඒකට කමන්නේ නැහැ. නොපිළගත්තට කමන්නේ නැහැ. සමහර අය මරණයෙන් පස්සේ ජීවිතය පිළිගන්නේත් නැහැ. ඒ පිළිගන්නේ නැත්නම් ඒත් කමන්නේ නැහැ. බුදුදහමෙන් බල කරන්නේ පිළිගන්න කියලා. හැබැයි අපි කවුරුත් කැමති මේ මොහොතේ අපේ මනසට එන දුක් ටික නිදහස් වෙන්න. මේ මොහොතේ තමන් ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, දිවට රසයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, ශරීරයට පහසක් එනකොට, මනසට අරමුණක් එනකොට මෙන්න මේ අවස්ථාවෙන් එන මානසික දුක් පීඩා ටික නිදහස් වෙන්න හැම කෙනෙක්ම කැමති. දැන් මේ හාවඩ් කොලෙජ් එකෙත් මේ රිසර්ච් එක කළේ එක මේ රිසර්ච් එක කරේ එක අන්තිම මොහොතේ කොහොමද සතුටෙන් ඉන්නේ ජීවිතේ සතුටෙන් ඉන්න හැමදේම කැමති. ඒකට ඒගොල්ලන් ඒ තරම් විශාල පරිශ්‍රණයක් කළ අවසානයේ ආවේ ඊටාම සරල තැනකට ඇත්තෙම. නමුත් බුදුදහමෙන් ඊටත් වඩා ගැඹුරු විදියට අපට සඳහන් කරනවා අපට මනසට දුකක් එනවා නම් ඒ දුකෙන් කොහොමද අපි මේ මොහොතේ නිදහස් වෙන්නේ කියන කාරණය. මෙන්න මේ සඳහා පිනතුනි අපි තේරුම් ගන්නට ඕන ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක. අපි අතැමිට හුඟක් ඉගෙනගෙන භාෂා ඥානය තියෙන්න පුළුවන්, උපාධිය තියෙන්න පුළුවන්, අපි ඉහළ තැන්වල වැඩ කරන වෙන්න පුළුවන්. අපිට හිතෙන අපි හුඟක් බුද්ධිමත් කියලානේ. අපි හුඟක් උගත් කියලා අපිට ලෝකේ යන හුඟක් තේරෙන විදිහට හිතාගෙන ඉන්නේනේ. මම ඔබගෙන් ප්‍රශ්න දෙකක් අහන්නම් බලන්න ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබේ බුද්ධිය කොතනද තියෙන්නේ කියලා. කෑම පිඟානක පිනතුනි අපි බත් ටිකක් බෙදාගෙන කනවනේ. පිඟානේ කෑම දාලා වෑංජන වටේට දාලා අපි කෑම කනවා. කෑම අපි කටට දාලා රස කරන කනකොට අපිට මොකද හිතෙන්න පින්නතුනි? දැන් මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම කියලා හිතෙන්නේ අපිට නේද? පිඟාන දිහා ලස්සනට බලාගෙන තමයි එක එක පාටට වෑංජන තියනවා නේද? එක එක පාටට සෝස් වර්ග තියනවා. නොඑක විදිහේ කෑම වර්ග එක එක පාටින් තියෙනවා දිහා බලාගෙන තමයි අන්න ඒ කෑමම තමයි මට මේ රස දැනෙන්නේ කියලා අපි කන්නේ නේ. ඇත්තටම බලන්න ඒ මොහොතේ ඔබට රස දැනෙන්නේ අර පිඟානේ ලස්සනට තියෙන කෑමද? ඔබට ඒ මොහොත රස දැනෙන්නේ කටේ තියෙන අර කෙලත් එක ලස්සනට ඇඹරලා තියෙන කෑම ටික. එතකොට ඒ මොහොතේ රස දැනෙන කෑම ටික ආයි බලන්න අතට අරගෙන බලන්න ලස්සනද කියලා. අර පිඟානේ තියෙන වගේ ලස්සනක් තියෙන කියලා. නමුත් අපි මෙතෙක් කල හිතන් හිටියේ කොහොමද? අර දිවට රස දැනෙන්නේ මේ දැන් පිඟානේ තියෙන මේ කෑම ටික කියලාද? මේ ඊටාම සරල දෙයක් වෙනුතුනි මේ කිව්වේ. ඊළඟ තව උදාහරණයක් කියන්නම්කෝ. ඔබ බලන්න ඔබ නිතර යන ෆ්‍රිජ් එක සීතකරණය. ඒ සීතකරණය ගැන මතක් කරන්න බලන්න. ඒ සීතකරණය ගැන ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකද ලයිට් ඔෆ් කරපු ෆ්‍රිජ් එකද? ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක් මතක් වෙන්නේ නේ. එතකොට බලන්න ඇත්තටම ඔබට ඒ ෆ්‍රිජ් එක මතක් වෙනකොට ඔබේ ෆ්‍රිජ් එකේ ඇත්තටම දැන් ලයිට් පත් වෙලාද තියෙන්නේ? නෑ. ඔබ කවදාවත් හිතලා තියෙද දැන් ඒක ඔෆ් වෙලා තියෙන කියලා? නෑ. නෑ නෙමෙයි. ඇත්තටම ඔබ හිතලා නෑ. ඔබ හිතනකොටම මතක් වෙනකොටම මතක් වෙන ලයිට් දාපු අර තිමුණු විදිහට මේක එක තට්ටුවල එක තට්ටුවක පළතුරු එක තට්ටුවක බටර් එක තට්ටුවක ජෑම් එළවලු ඔහොම දාපු ටික තමයි ඔබේ මතකෙට එකපාරින්නේ. ඔබ නිතර යන කණ්ණාඩිය මතක් කරගන්න. කණ්ණාඩිය ඔබට මතක් වෙන්නේ සමහර කෙනෙකුට නිකන් කණ්ණාඩියත් මතක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට මතක් වෙන පිනතුනේ කණ්ණාඩි විතරක් නෙවෙයි. ඔව් කණ්ණාඩි ඉස්සරහින් අර ලස්සනම කෙනත් එක්කනේ. වනිතර අර හැඩ වැඩ කරන්නේ ලස්සනම කෙනත් එක්ක තමයි ඔබට කණ්ණාඩි පිනතුනේ මතක් වෙන්නේ. ඇත්තටම ඔබ දැන් මේ සිහි කරන මොහොතෙහි ඒ කණ්ණාඩි ඔබේ ඡායාව තියෙනවද? නැහැ. ඔබේ ඡායාවක් නැහැ පිනතුනි. පිනතුනි මෙන්න මේ සිද්ධාන්තයම තමයි. අර කෑම පිඟාන ෆ්‍රිජ් එක කණ්ණාඩිය මෙන්න මේ අධ්‍යක්ෂකම ටිකම තමයි පින්නතනේ. ඔබ යමක් මේ වෙලාවේ සිහි කරනකොට ඔබේ වාහනෙ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, අම්ම තාත්තා වෙන්න පුළුවන්, ගියපු කොලෙජ් එක වෙන්න පුළුවන්, සහතික පත්‍රය වෙන්න පුළුවන්, උපාධිය වෙන්න පුළුවන්. ඒ මොකක් සිහි කළත් සිහි වෙන්නේ එහෙනම් මොකද්ද? සිහි වෙන්නේ දැන් අත්දැකීම නෙවෙයි, ඒ කලින් දැකලා නිරුද්ධ වෙච්ච අත්දැකීම. දැන් මේ මොහොතේ තමන්ගේම මයින්ඩ් එක තමන් රීඩ් කරනවා. ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. ඒ බැනපු කෙනා මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ඔබේ මූණේ ස්වභාවය වෙනස් වෙනවානේ. හොඳට කැමරාවක් දාලා තුන වීඩියෝ කරමින් හොඳට බලාගන්න පුළුවන් මූණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි. ඇයි වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ අරක මතක් වෙන විතරක් නෙවෙයි, ඒ අතීත මතකයේ තුල තමන්ගේ හිත බැසගෙන තියෙන. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි දුකට හේතුව කියලා කියන්නේ. බුදුදහමේ සියලුම අනුශාසනා ફોකස් කරලා තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කළා අපේ මනසේ තියෙන දුක් පීඩා ටික මහා බර බිමින් තියන්නයි මේ සියලුම අනුශාසනා ටික අපිට තියෙන්නේ. සාමාන්‍ය දිනදා පින්කම් ටිකක් කරන්න දරුවන්ට සලකන්නේවත් කියලා කියනො නැත්තේ නෑ. නමුත් ඒව නෙවෙයි බුදුදහමේ අවසාන ඉලක්කය. ඇත්තටම වෙනතුනේ සුගතිගාමී වීමවත් නෙවෙයි බුදුදහමේ අවසාන ඉලක්කය. බුදුදහමේ අවසාන ඉලක්කය තමයි තමන් පරලොවක් නොපිළිගත්තත් කමන්නේ. තමන් ප්‍රේතයන් භූතයන් නොපිළිගත්තත් කමන්නේ. ඒක පිළිගන්නේ කියලා බුදුදහමේ බල කළ නැහැ. හැබැයි ඔබ නොපිළිගත්තට පින්නොතුනේ බටහිරයත් පිළිගන්නවද? බුදුහාඳුර පහළ වෙන කලිනුත් වසර 2500 කලිනුත් ඉන්දියාවෙත් එක පිළිගත්තා. සාමාන්‍ය උපතිනාසියන අය නෙමෙයි පින්නතුනි. බකින්හන් මාලිගයයි හිටන් පිළිගන්නවා භූතයන් ප්‍රේතයන්. අදත් ඒ අය මිය ගිය ජෝර්ජ්ලට පුද පූජා පවත්වනවා. ඒ අයත් මේක විශ්වාස කරන මිය යන අය නැවත ඉපදෙනවා. ඉපදෙනව විතරක් නෙවෙයි දුගති ගාමී තැන්වල ඉපදිලා ජීවත් වෙනට කරදර කරනවා කියන එක ඒත් පිළිගන්නවා. ඒ බුදුදහම දැනගෙන නෙවෙයි පින්නතුනි. ඒක පිළිගන්නේ අධ්‍යක්ීම් වලින්. අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා මේ සත්‍යයට පත් වෙනට උන අපට ඒක තේරෙන්නේ. ඒක නොතේරුණත් කමක් නැහැ පින්නතුනි. නමුත් බුදුදහමේ තියෙන මේ ගැඹුරුම යථාර්ථය තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ဒုတိය ගද්දලබද්ද සූත්‍රයෙන් අපට දේශනා කරනවා. දන් වැලකින් බැඳපු බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා ඊටාම ශක්තිමත් උලක හරි නැත්නම් කැඹක හරි බඳිනවා. කරේ දන් වැල බැඳලා ඉන්නේ මේ බලු පැටියා කණුවක බඳිනවා. කණුවක බැඳලා ඊට පස්සේ මේ සතා කොහෙද යන්නේ? මේ සතා යනවා නම් ඇවිදින්නේ කණුව වටේම යන්නේ. ඒ සතා වාඩි වෙනවා නම් වාඩි වෙන්නේ කණුව යටමයි. හිටගෙන ඉන්නවා නම් හිටගන්නේ කණුව ළඟමයි. නිදා ගන්නවා නම් නිදාගන්නේ කණුව ළඟමයි. ඔහුගේ මුළු ජීවිතයම මේ කණුව වටා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ තමයි අසෘතවත් කෘතඥයා. ඒ කියන්නේ සැබෑ සද්ධර්මයේ ශ්‍රවණය නොකරකෝ අනුවන තැනැත්තා. නියම නුවණක් නොලැබිච්ච කෙනා තමන්ගේ ජීවිතේම දුවන්නේ කොහෙද? තමන්ගේ රූපයත් එක්ක යන්නේ. තමන්ගේ ජීවිතේ මේ රූපය කියලා හිතන්නේ. තමන්ගේ ජීවිතේ වේදනාවල් කියලා හිතන්නේ. තමන්ගේ ජීවිතය කියලා කියන්නේ සංඥා, සංඛාර, විඥාන. අපේ ජීවිතේ සකස් වෙච්ච මූලික පදනම් පහ මේක. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ ඒතන් මම මෙය මගේ ඒසෝ හමස්මි මෙය මම වෙමි ඒසෝ මේ අත්තා මෙය මගේ ආත්මය තෘෂ්ණා දෘෂ්ටි මාන්න වශයෙන් අරගෙන ඉන්නේ ඕනෑම තැනක හෝ කටයුතු කරන්නේ මේ රූපය මගේ කියලා හිතාගෙන රූපය මට අයිති කියලා හිතාගෙන තමන්ට වේදනාවක් එනෝ නම් පාදයක ආබාධයක් අනේ මගේ කකුල රිදෙනෝ කියලා කෑගහන වේදනාව මගේ කියලා හිතනින් යම් කිසි දෙයක් හඳුනාගත්තොත් ආයේ හඳුනාගත්තු දේ හවලා කියලා ඒකත් තමන්ගේ කරගන්නවා. ඒ වගේම තමන්ගේ හිතට පහළන සිතුවිලි සිතුවිල්ලක් පහළුණාට පස්සේ ඒ සිතුවිල්ල අපි නොදැනුවත්වම ඒ සිතුවිල්ල අපි වැළඳගෙන ඉන්නේ. ඒ සිතුවිල්ලත් එක්ක එකට අපි ජීවත් වෙනවා. ඒක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. කෙනෙක් බැන්නොත් බලන්න. බැනපු එක හොඳට මතක තියාගෙන ඉන්න. සමාජයට තමන් අකමැති කෙනෙක් අපි ගේන ඔයා නම් මං අත්තරලමයි දින අයියා ගැන හිතන්නේවත් නැහැ කියලා. නමුත් මේ මයින් කරපු කෙනා ගැන තමයි වැඩිපුරම හිතන්නේ. දැන් ඔබට කිව්වටින් මෙහි නර සුදු පාට බලු පැටිය ගැන හිතන්න එපායි කියලා. මං කාටවත් කියන නීතියක් දානවා අර බල්ල ගැන නම් හිතන්න එපා කියලා. මොකද වෙන්නේ? වැඩිපුරම හිතන්නේ අද බල්ල ගැන. වෙනද නොහිතියත් නොහිතුවත් අද හිතන එක. පින්නතුනි නොසිතා ඉන්න කිවට වෙන්නේ ඒ සංස්කාරයම අපි තමන්ගේ විදිහට ගන්නවා. ඒක අකමැති අරමුණක් වෙන්න පුළුවන්, කැමැති අරමුණක් වෙන්න පුළුවන්, දෙකම තමන්ගේ විදිහට ඒක නিত্য සැප ආත්ම වශයෙන්. තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ඒක තමන් ග්‍රහණය කරගෙන තියෙනවා. අර කණුවේ බැඳපු බලු පැටියා ඒ කණුව වටාම ඇවිදිනවා, කණුව වටේම හිටගෙන ඉන්නවා, කණුව වටාම වාඩි වෙනවා, කණුව වටාම නිදිනවා වගේ. අපේ ජීවිතයේ තියෙන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හිත කෙටියෙන් කියනවා නම් අපේ හිතත් අපේ කයත් කියන මේ දෙකයි මගේ ජීවිතේ. මේක ඉස්තිරම තියෙන දෙයක්. මේක දිගටම මට අයිති කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනි ඇත්තටම යථාර්ථය මොකද්ද? සාමාන්‍ය ලෝකයේ ගත්තොත් මේවා සම්මුති සත්‍ය අනුව conventional truth එක අනුව ගත්තොතින් මේක තමන්ට දිගටම තියෙනවා. මේ ගෙදර තමන් මිලදී ගත්ත වෙලා ඉඳලා තමන්ට තියෙන එක හරි. ඒක පිනොතුනේ හරි වෙන්නේ ලෝක සම්මත ක්‍රම අනුව විතරයි. ඒක conventional truth එක අනුව විතරයි. නමුත් ultimate reality එකට යනකොට, පරමාසත්‍යයට යනකොට අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මේ ඇසෙන් රූපයක් දකින මේ මොහොත. කනෙන් ශබ්දයක් අහන මේ මොහොතයි ජීවිතය කියන්නේ. නාසයෙන් ගඳ සුවඳක් විඳින මොහොත ජීවිතය කියලා කියන්නේ. සිතට සිතුවිල්ලක් එන මොහොත, අන්න ඒ වර්තමාන මොහොතයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ එක සිතුවිල්ලක් එනකොට පිනොත්නි අනිත් සිතුවිලි ඔක්කොම ටික ඩිලීට් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ක්ලෝස් වෙලා තියෙනවා. අනිත් ඔක්කොම මිය ගිහිල්ලා තියෙන ඇත්තටම කියනවා. එක මොහොතක එක දෙයක් ගැන එක සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. ඔබ දරුවා ගැන සිහි කරනකොට ඔබේ සම්පූර්ණ ජීවිතය දරුවා. අම්මා ගැන සිහි කරනකොට සම්පූර්ණ ජීවිතය අම්මා. ගෙදර ගැන සිහි කරනකොට සම්පූර්ණ ජීවිතය ගෙදර. ඒ වෙලට හරවන්නේ තමන්ගේ ශරීරයක් නැහැ. තමන්ගේ ශරීරෙවත් ඒ වෙලට තමන්ට මතක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දේත් පිනතුනි දිගටම තියෙනව නෙවෙයි ඒ මොහොතට අනුව තමන්ගේ සිතේ ස්වභාවය අනුව තමන් නිර්මාණය කරගන්න දේකුයි මේ තියෙන්නේ. මේකට මේ සූත්‍රෙම සඳහන් වෙනවා චරණ චිත්‍ර කියලා. සිතේ විසිතුරු භාවයෙන් හටගන්න දෙයක් මේක. අපි නිර්මාණය කරගන්න දෙයක් මේ ලෝකේ අපට නිර්මාණය වෙලා පේන්නේ. අපට පේන්නේ මේක මලයි, මේක මේ විදියටම, මේක මේ තියෙන විදියට මේ මට පේන්නේ තියෙන විදියට මේ සැපය මට එන්නේ කියලානේ. දැන් මෙතන අපි කියමු දැන් මම පාවිච්චි කරන මොකක් හරි දෙයක් තියෙයි කියලා. මගේ කණ්ණාඩි දෙක කියලා කියමු. එතකොට ඔබට මේක සාමාන්‍ය දෙයකට අනේ හාමුදුරන්ගේ කණ්ණාඩි දෙක නේද කියලා හිතනවනේ. මට තියෙන ගෞරවය හැමෙන කණ්ණාඩි දෙකටත් එනවනේ. දැන් ඔබ මතක් කරනකොට එහෙමයි. හැබැයි බලන්න මං බැරි වෙලත් ඔබට දැන් සැරෙන් බැන්නොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මේ කණ්ණාඩි දෙක දිහා බලන්නේ කොහමද ඔබ? අන්නාර බැනපු හඳුරේ කණ්ඩායම් අන්නාර දෙකේ හැටි කියලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අර පරිහරණය කරන දේවල් මොකද්ද මේ වෙන්නේ? එතකොට මුලින් මේකේ ගෞරවයක් තිබෙත් නැහැ, පස්සේ මේකේ තරහක් තිබෙත් නැහැ. බාහිර ලෝකයේ තියෙන්නේ මේ සතර මහා භූත රූපවල ඒකරාශී වීමක්. අපේ මනසට අනුව ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. දැන් ඔබට මෙතන බිත්තියක් පේනවා. මේ පේන බිත්තිය ඔබේ ලෝකේටම එක බිත්තිය. මෙතන වෙන සත්වෙක් ඉන්න පුළුවන්. ඔහු මේක බලනකොට ඔහුට මේක බිත්තිය නෙවෙයි. ඔහුට මේක යන්නත් පුළුවන්. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා. ඔවුන්ගේ ලෝකයේදී ඔවුන්ට මේක පේන එක සම්පූර්ණ වෙනස්. සමහර බල්ලන් ගත්තොත් බල්ලට උනත් සමහර සත්වයන් පේනවා. ප්‍රේතයන් භූතයන් පේනවා. එයා ඒකයි බුරන්නේ සමහර වෙලාවට. ඇතැම් විට රාත්‍රී කාලේ උදෑසන කාලේ සමහර ගම්වල ශ්‍රී ලංකාවේ බල්ල බුරනවා. බලනකොට කිසිම කෙනෙක් නැහැ. අපට නොපෙනෙන දේවල් ඒ සතාගේ ඇහි ඒ සතාගේ කර්මෙන් නිර්මාණය කළ දිබු ලෝකෙට පේනවා. විශේෂයෙන් කෙනෙක් මේ අනාසන්නේ බොහෝ විට අපි කියන්නේ බල්ල උඩු බුරු දානවා කියලා. පේනදුනේ සම්පූර්ණ පදන මේක අපට නොපෙනෙන ලෝකයක් ඒ සතාට පේනවා. ඒ මරණයට පත් වෙන්න ඉන්න කෙනා ඇතැම් විට දුගතිගාමී තැනකට යන්නව නම් ඔහු එක්කන් යන්න එන පිරිස ඔව් වටාවේ සැරිසරන පිරිස අර සතාට පේනවා. අපේ හැට පතිත නොවන දෙයක් ඒ සතාට පේනවා. මම මේ කියන උත්සාහ කළේ අපට මේ ඇහැට පේන්නේ සම්පූර්ණ යථාර්ථය නෙවෙයි. අපට මේ මොහොතේ ලෝකෙ විදිහට පේන්නේ මේ මොහොතේ අපේ අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව ආදී මේ හේතු ගණනක එකතුවකින් මේ වෙලාවේ නිස්පාදනය කළ දෙන ඇහැ අණුව තමයි මේ බාහිර රූපේ පේන්නේ. මෙතන මේ පැත්ත වෙනස් වෙච්ච ගමම්ම පේන දේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ බාහිරින් නෙවෙයි පිනතුනි, වෙනස් වෙන්නේ මේ අභ්‍යන්තරින්. මේක පිනතුනි මේ වගේ සරල දෙයකට විතරක් නෙවෙයි. ඔබ ඇතැම් විට අහලා ඇති. සමහර විල් වැව් ළඟ, ඉතාම පිරිසිදු වතුර තියෙන වැව් ළඟ සමහර ප්‍රේතයන් භූතයන් ඉපදෙලා ඉන්නවා. දවස් දෙකක් නෙවෙයි, බුද්ධාන්තර කල්පයක් එතන ඉන්නවා. ඔහුට වතුර තිබහෙන් එන වතුර බොන්න බෑ. ඇයි? වතුර ළඟට ගිහලා අතර ගන්නකොට එමෙතෙම වතුර ටික වාෂ්ප වෙලා යන වතුර පේන්නේ. ඇතැම් විට මේ වතුර ටික ඔහුට පේන්නේ ලේස් හැරව වගේ පේන්නේ. ඔහුගේ ඔහුට ඒ ටික බීලා පිපාසන්දව ගන්න බෑ. ඒ ජලාශයටම ඒ වැවටම අනිත් මිනිස්සු ගිහලා වතුර අරන් ඇවිල්ලා වතුර පානය කළා පිපාසයෙන් සංසිඳවා ගන්නවා. අර දුරුවල කර්මයෙන් ඉපදිච්ච ඒ සත්‍යාගයේ ආයතන වලට ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට ඔහුගේ පේන ලෝකේ වෙනස්. ඉතින් මෙන්න මෙවැනි ලෝකයක අපි ජීවත් වෙන බවට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් පින්වතුනි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන්නේ මොකද්ද? සාමාන්‍ය විද්‍යාඥයන් කියන්නේ මොකද්ද? විද්‍යාඥයන් කියන්නේ මේක බිත්තිය නම් මේක ඇටම් වලින් හැදලා තියෙන්නේ, ඕන කෙනෙකුට ලැබ් එකේ රිසර්ච් කළා මේ ඇටම් එක බෙදලා බලන්න පුළුවන් කියලා. ඒ අයගේ ලෝකයේ ඒ අය කියන කාටත් මේක සමානයි කියලා. ඒ අය දන්නේ නැහැ මේක ඒ පුද්ගලයාගේ ලෝකෙට මේක වෙනස් වෙතියි. දැන් මේ වෙලාවේ කර්මයෙන් සමාන පිරිසක් කවුරුත් එකට රිසර්ච් කරනකොට ඒක තමයි හම් වෙන්නේ. නමුත් කර්මය වෙනස් වෙච්ච ගමන්ම මේ බාහිර පෙන එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවා. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගත්තු තැනැත්තා පින්නතනේ බාහිර ලෝකයේ තුල සැප දුක් වශයෙන් බාහිරින් ගන්නේ නැහැ ඔහු. ඔහු දන්නව ඔහුගේ සැනසීම තියෙන්නේ මේ පිටස්තර ලෝකේ නෙවෙයි. පිටස්තර ලෝකේ අපි කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් එක මොහොතින් එක වෙනස් වෙනවා. දැන් බලන්න අපි ලස්සන සංගීත සම්දර්ශනයක හොඳට සින්දු හමින් ඉන්නවා කියලා කියමු. එක එක විදිහට ලයිට් පත් වෙනවා, මියුසික් යනවා. එකපාර කරන්ට් එක ගියා. මොකද වෙන්නේ? සාර තියමුණු ලස්සන කොහේ ගියාද දන්නේ නැහැ නේ. ඇතැමිට අපේ රූපය බලන්න පිනොතුනි. අපි හුඟක් උත්සාහ කරලා ලස්සනට තියාගන්නවා. ඇතැමිට එක සුළු මොහොතින් අපේ ජීවිතේ හටගන්න දේකින් අරක සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට අපි මේ බාහිර දේ ගැන විශ්වාසය තියලා බාහිර දේනොත් අපට යම් කිසි සතුටක් ලැබෙනවා. ඒක පිනොතුනි ඊටම తాවකාලිකයි. ඒ විතරක් නෙවෙයි, ඒ අපි ලබන තියෙන සතුට කෙලවර වෙන්නේ කොහොමද? දුකකින් කෙලවර වෙන්නේ. අපි කොයිතරම් දුරට බාහිර දේ ගැන විශ්වාසය තියාගෙන හිටියත් අපේ දරුවෝ ගැන, ඥාතීන් ගැන, ඒ හැම දෙයක්ම දිනෙන් දින වෙනස් වෙනවා. ඒ හැම දෙයක්ම දිනෙන් දින අපේ ඈතට යනවා. බාහිර දේ විතරක් නෙවෙයි අපේ ශරීරය බලන්න පිනොතුනි. කොච්චර ලස්සනට කාලයක් තිබ්බද නේ? බලන තමන්ගේම ශරීරයේ ටිකින් ටික වෙනස් වෙන හැටි බලන්න. අපි මෙච්චර ආදරය කරපුවෝ, මෙච්චර තමන් විශ්වාසය තියලා හිටිය, මෙච්චර හැක බලාගත්තු, දවසට වැඩිපුරම පැය ගාණක් කැප කරපු අපේ ශරීරවත් වෙනතුනේ අපට පිට වෙන්නේ නැහැ. අපිම හදපු ගෙදර අපටම උඩ තට්ටුවට යන්න බැරි වෙන දවසක් එනවා. දැන් ඒ නිසා බොහෝ දෙනෙක් හදන්නේ තනි තට්ටුවක ගෙවලා හදන්න. මොකද අන්තිම කාලේ උඩ තට්ටුවක් නැග ගන්න බැහැ. උඩ තට්ටුවට විතරක් නෙවෙයි පිනොතුනේ තමන්ගේම ඇඳට නැග ගන්න බැරි වෙන දවසක් එනවා. තමන්ගේම ඇඳේ හාන්සි වලින් ඉඳලා තමන්ට ඔළුව කෙලින් කරගන්න බැරි වෙන දවසක් එනවා. ඒ වෙන්නේ තමන් මේ ආදරෙන් සැලකපු තමන්ගේ ශරීරය. අපි ශරීරයට කොච්චර සැලකුවත් මේකයි ස්වභාවය පිනතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනතුනි. මෙන්න මේ දිරාපත් වෙන ආතුර වෙන ශරීරයක් ඇතුව රෝගී වෙන ශරීරයක් සහිත විඳගෙන අපි නිරෝගී මනසක් ගොඩනගා ගන්න කොහොමද කියන්නේ? අන්න ඒ නිරෝගී මනසක් ගොඩනගා ගන්න නම් මෙන්න මේ ජීවිතය යථාර්ථය අපට අවබෝධ කරගන්න වෙනවා. එහෙනම් කොහොමද? ඒතන් මම ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා කියන මේ රූපය මගේය, මේ රූපය මම වෙමි, මේ රූපය මගේ ආත්මයයි කියන මෙන්න මේ දෘෂ්ටිය, මෙන්න මේ වැරදි අවබෝධය නැති වෙන විදියට නැවත නැවතත් රූපයේ දෙස නෝනින් බලන්නට ඕන. මේ රූපය කියන්නේ දිගටම ඇති වෙලා තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම ඇති වෙලා නැති වෙන දෙයක් කියලා දැනගන්නට ඕන. රූපය විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන වේදනාව බලන්න, තමන්ට කායික වේදනාවක් බලන්න. වේදනාව කියන එක කායික වේදනාව විතරක් නෙවෙයි, වේදනාව හය ආකාරයකට බෙදෙන බුදුදහමේ. කය නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා, ඇසෙන් රූප දැකලා ඇති වෙන වේදනාවක් තියෙනවා, කනෙන් ශබ්ද අහලා ඇති වෙන වේදනාවක් තියෙනවා, නාසයෙන් ගඳ සුවඳ ඇති වෙලා ඇති වෙන වේදනාවක් තියෙනවා. ඒවා සැප දුක් ආදී වශයෙන් බෙදෙනවා. බලන්න පිනොතුනි මේ වේදනාවත් වෙනස් වෙන හැටි බලන්න. දැන් ඔබ ඇටීරියවක වාඩි වෙලා හිටියනේ, තෙෆලිනුට අමාරු වෙන්නේ. ඊට පස්සේ මාරු කරා. මාරු කරාට පස්සේ දැන් හරිම සනීපයි දැන් වත්. දැන් සතුටුයි. හැබැයි යෝගෙත් දිගට වෙලා ඉන්න බෑ. තව ටික වෙලා යනකොට ඕකත් අමාරුයි. ඊට පස්සේ ආයෙ වෙනස් කරන්න. අපි කාගේ ජීවිතවල ස්වභාවය මේක පිනොතුනි. මෙන්න මේ වේදනාව නිත්‍ය දෙයක් නෙවෙයි. Tamanṭa pālane karanna puluwan deyak nevey. Meka ātma deyak nevey. Meka hæma mohotema hetu nisa hata gena hetu nisa niruddha wana deyak. Tamange hita ganna balanna pinathuni. Tamange hitaat me welawē karmanaka tiyenne e sulu mohotin e arahuna wenas wenawa. Dan balanna tamange miyagiya kenek leda wetcha kenek gana hitan hitana kota duk wenawani. ආයෙ සුළු මොහොතකින් බලන්න කවුරු හරි විහිළුවක් කරා කියලා. ඊට පස්සේ මම හිනා වෙනවා. පින්නතුනි ඒකවත් ආත්ම නෙවෙයි. ඒකත් මගේ මට කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකත් හැම මොහොතෙම වෙනස් වෙමින් පවතින ස්වභාවයයි. මෙන්න මේ අපේ ජීවිත ඇසුරු කරන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි පින්නතුනි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක හරියට අපට අවබෝධ කරගන්න පුළුවන් නම් අපි එන්නම මෙන්න මේ යථාර්ථය, මෙන්න මේ සත්‍යයට ළඟා වෙන්න අපි උත්සාහ කරනවා. උත්සාහ කරන්න කරන්න අපට පේන ජීවිතේ අපට පේන්නේ හැම මොහොතකම සිතවිල්ලක් හටගන්නවා. ඒ හටගන්න සිතවිල්ල එතනම නිරුද්ධ වෙන දෙයක් හැටියට අපට පේනවා. අනිත්‍යතාවය පේන්න ගන්නවා. දරුව ගැන හිතන්න පුළුවන්. හිතනකොටම දන්න මේක සිතවිල්ල, මේක හටගෙන නැතුණා කියලා දන්නවා. තමන් වැඩ කරන තැන කෙනෙක් ගැන හිතනවා. හිතිච්ච ගමම්ම දන්නවා මේ සිතවිල්ල හටගෙන නැතුණා කියලා. තමන්ගේ රූපය ගැන හිතනවා. අනේ දැන් රූපේ ටිකක් වෙනස් වෙලා දැන් කොණ්ඩේ ටිකක් ඉදිරියට ගිහින් හිතනවා. හිතනකොටම දන්නවා මේ සිතවිල්ල හටගත්තේ එතනම නැතුණා කියලා. කවුරු හරි බැනපු එකක් මතක් වෙනවා. මතක් වෙච්ච ගමම්ම දන්නවා මේ අනිත්‍ය සිතවිල්ල හටගත්තේ එතනම නිරුදුනා කියලා දකිනවා. නැත්නම් දැන් අනිද්ද වැඩට ගිහිලා ලොකු වැඩ ටිකක් කරන්න තියෙන කියලා මතක් වෙනවා. මතක් වෙනකොටම දන්න මේක සිතවිල්ලක් එතනම හටගෙන නැතුණා කියලා දකිනවා. හැබැයි මෙහෙම දැක්කා කියලා පිනුතුනි වරදවා තීරුම් ගන්න එපා. අපි එදිනෙදා ජීවිතයේ කටයුතු අසාර්ථක කරගනී කියලා බය වෙන්න එපා. අපි දැනටත් වඩා අපේ ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්න. මේ පින නිසාම පිනුතුනි මේ බලවත් කුසලයේ නිසාම තමන්ට ඉදිරියේදී කරන්න තියෙන වැඩ හුඟක් සාර්ථක වෙනවා, කරදර අඩු වෙනවා, හොඳ මිතුරන් මුණ ගැහෙනවා, තමන්ට ලැබෙන හුඟක් උදව් කරනවා, තමන්ගේ නිරෝගී භාවය ඇති වෙනවා, රූප සම්පන්නිය වෙනස් වෙනවා හොඳ වැද්දට, තමන්ගේ කටහඬක් වෙනස් වෙනවා. මේ හැම දෙයකම පින්නුතුනේ මේ කුසල ඥානසංශ මේ ජීවිතේම ලැබෙනවා. හිතන්නේ මේ ඥානසංශ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ගිහිලා කියලා. මේ ආනිසංස ටික පිනතුනි මේ ජීවිත කාලයම ලැබෙනවා. ඒ ලැබෙන ආනිසංස වලින් ප්‍රධානතම ආනිසංසය මොකද්ද? අනිත්‍ය. ඔව් අනිත්‍ය මෙනෙහි කිරීම ආදි වශයෙන් මේ කරන හොඳ කුසල දහම වලින් අපිට ලැබෙන ඉහළම රිසල්ට් එක මොකද්ද? හොඳ ලොකු බෙනිෆිට් එකක් අපට හම්බ වෙනවා. ඒ තමයි දහම කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන තමන්ට. ධර්මයේ හැසිරෙන හොඳ කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙනවා. ඒ අය ෆේස් ටු ෆේස් හම්බෙන්නේ සමහරට. නමුත් එයා කියන බණක් දේශනයක් තියෙන YouTube එකේ link එකක් හරි තමන්ට අහු වෙනවා. පොතක් හරි හම්බෙනවා. CD එකක්, flash drive එකක් හරි හම්බෙනවා. මේ ඉහෙළම දර්ශනය කියන කල්යාණ මිත්‍රයන් වෙත අපට සමීප වෙන අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට යා මේ ගිහිපු කෙනෙක් වෙනත් පුළුවන්. ඔහු මීට කාලයකට කලින් කරපු දේශන ටික අපට ඔක්කොම හම්බෙනවා. ඔහුගේ පොත්පත් ටික ඔක්කොම හම්බෙනවා. එනිසා වර්තමානයේ පිනතුනි කෙනෙක්ගේ වටිනාකම බලන්නේ කෙනෙක් ජීවත් වෙච්ච අවුරුදු ගණන්වත්, කෙනෙකුගේ රූප සම්පන්නයෙන්වත්, ඒකනාගේ කොච්චර දේපල තියනද කියලාවත්, ඒකනාගේ දරුවෝ කොච්චර හොඳට ඉගෙනගෙන තියනවද කියලාවත් මත නෙවෙයි පිනතුනි. කෙනෙක් මුණ ගැහිච්ච ගමම බුද්ධිමත් කෙනෙක්, විශේෂයෙන් ධර්මය දන්න කෙනෙක් ඔබ හම්බුනොත් ඔබත් එක්ක කතා කරනවා. සාමාන්‍ය කෙනෙක් නම් හම්බුනාම කතා කරන ඔය අපේ වැඩ කරන්නේ. ඔයගෙ නම් මොකද්ද? ළමයි ඉන්නවද? බැඳලද? මේ වගේ දේවල් නෙහන්නේ. නමුත් වෙනතුනේ මේ නුවණැති අය කෙලින්ම ඔබගේ බුද්ධිය විමසන ප්‍රශ්න අහන්නේ. ඔබ ජීවිතය දෙස බලන්නේ කොහොමද? ඔබට මේ ගැන හිතෙන්නේ කොහොමද? ඔබේ ජීවිතය අනාගත ඉලක්කය මොකද්ද? ඔය ප්‍රශ්නයක් අහම ඔබ ඒකට මුහුණ දෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දර්ශනෙට අදාළ ප්‍රශ්න අහනවා. සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණ්‍ය බුදුදහමේ සඳහන් වෙනවා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහමද? සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ. සාකච්ඡා කළා කතාවෙන් තමයි බලන්නේ. උපාධි සාධක වලින් නෙවෙයි. ඇතැමිට උපාධි සාධක හොඟා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළ විශ්වවිද්‍යාල වල ගිහපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් යාගේ දර්ශනේ ඉතාම පහළ වෙන්න පුළුවන්. ඇතැමිට කෙනෙකුට අකුරක්වත් බැරි වෙන්න පුළුවන්. ලෝක උපාය සාධක නැති වෙන්න පුළුවන්. නමුත් යා ඉහළම දර්ශනයකින් එන කෙනෙක්. අන්න ඒ දර්ශනයට තමයි පිනතුන් ලෝකේ වැඩිපුර බුද්ධිමතුන් කැමති. ලෝකේ දාර්ශනිකයන් තමයි ඉදිරියෙන් මෙන්නේ. ඒ දාර්ශනික වැතැමිට එච්චර ධර්මත් ඇයි නෙවෙයි. නමුත් ඔහු ජීවිතේ සතුටෙන් ජීවත් වෙන අය. ඔහු බඩමුට්ටු රැස් කරගන්නයි නෙවෙයි. ඔහු එන්නෙම මානසික පාරිශුද්ධත්වයේ කරා යන මිනිස්සු. අන්නේ මානසික පාරිශුද්ධත්වයේ මත තමයි ඇත්තටම පින්නතුනේ අපේ සතුට තීරණය වෙන්නේ. අපි කොයිතරම් ලස්සන වාහනයක ගියත්, කොයිතරම් අපි රූපේ ලස්සන තියාගෙන ගියත්, කවුරුහරි බැනපු කෙනෙක් ගැන මතක් කර කර යන්නේ අපේ ජීවිතේ පින්නතුනේ සතුටක් නැහැ ඇත්තෙම. අපි කොයිතරම් ලස්සන ඇඳක, ලස්සන නිවසක අපි හිටියද, අපේ හිතේ දැඩි රාගයක්, දැඩි ලෝභයක් යමක් ගැන තියෙනවා නම් අර තියෙන කිසිම දෙයක සතුට අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ සතුට ලබන්න නම් බුදුදහමෙන් දේශනා කරන්නේ හැකිතාක දුරට ලෝභය අඩු කරන්න, ඒ සඳහා පරිත්‍යාග සීලය ඇති කරගන්න, ඒ වගේම අනිත්‍ය සංඥා වඩන්න, මෛත්‍රී භාවනා වඩන්න. මේවා කරන්න කරන්න පිනතුනේ අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්න අඩු වෙන්න අපි ලෝකයා කෙරෙහිම තමන්ගේ දරුවන් දෙස බලන ආකාරයෙන් බලන්න හුරු වෙනවා. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා ඉහළම දැනුම වන අනිත්‍යතාවය, යම් සිතුවිල්ලක් එනකොටම මේ සිතුවිල්ල කලින් තිබිච්ච එකක් නෙවෙයි, මේ මොහොතේ හේතු නිසා මේ සිතුවිල්ල හටගත්තා, මෙතනම නිරුද්ධ වෙනවා කියලා තමා දකිනවා. අපේ පින්නතුනේ සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ සතුට. අපේ ජීවිතයේ කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන කාරණේ මත. කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරාද කියන කාරණේ මත. ඒ නිසා පින්නතුනේ මේ ගමන් මඟ ඉතාම සරලව යන ගමන් මාර්ගය. බුදුහාමර දේශනා කරනවා නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා. මම මුලදීම ආරම්භයේදීම මේ ගැඹුරු දහමක්, ගැඹුරු ප්‍රඥාවක්, නිවනක් ගැන දේශනා කරන්න නැහැ කියලා. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන වගේ මේ දහම් මඟ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒක ආරම්භ වෙන්නේ කොතනින්ද? ඒක ආරම්භ වන්නේ තමන්ගේ ගෙදරයි කෙරෙහිම මෛත්‍රී සාගත වෙන්න. තමන්ගේ දරුව ගැන, තමන්ගේ ගෙදරින සුරතල් සතා ගැන, තමන්ගේ වයසක අම්මා තාත්තා ගැන, තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව ගැන මෙයකට කරුණක වෙන්න ඕන. මෙතනින් තමයි මේ ගමන ආරම්භ වන්නේ. ඒ වගේම තමන් ගෙදර කෑම කාලා, තමන් සෝදන භාජනේ, ඒ දාන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා එතනින් තමයි මේ දාණය පටන් ගන්න. එතනින් ටිකෙන් ටික පටන් ගන්න දාණය සාංගික දානයක් බවට ගිහිල්ලා, ආවාස දානයක් බවට ගිහිල්ලා, සංඝාවාස පූජා කරන, පන්සල් පූජා කරන පින්කම් වලට ගිහිල්ලා, එතනින් නොනෙමෙති ඊට පස්සේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවෝ. තෙරුවන් සරණ ගියා කියන්නේ මොකද්ද? ඔහුට නිතරම දවසට වැඩි වාර ගාණක් මතක් වෙන බුදුරජාණන් වහන්සේ. දවසට වැඩිපුර වාර ගාණක් මතක් වෙන ධර්මය. දවසට වැඩිපුර වාර ගාණක් මතක් වෙන සංඝ ගුණ. ඒ සිතන මොහොතක් පාසාම තමන්ගේ කායික වේදනා හුඟා කඩු වෙනවා. දැන් තමන්ගේ අම්මා ගැන මුණත් මතක් කරගන්නනේ. ඒ අන්තිම කාලේ අරතරන් දැඩි වේදනා විඳගෙන අර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ධර්ම ශ්‍රවණ ආදී නිසා කොයිතරම් දුරට ඒ කායික වේදනා දුරු කරගත්තද? ඒ යම්කිසි මට්ටමකට වඩලා. නමුත් ඊටත් වඩා ගැඹුරට යද්දී තමන් තවත් සිල්වත් වෙනවා, මෛත්‍රී වඩනවා, අවසානයේ පින්නතුනේ අපට වඩන්න තියෙන ඉහළම ගුණය තමයි practice in impermanence, reflect in non-impermanence. අපේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ආයතන හයම, මේ senses හයම නිත්‍ය දේවල් නෙවෙයි, කලින් තියෙන දේවල් නෙවෙයි, ready-made ඒවා නෙවෙයි. ඒ මොහොතට අපි ready-made කරගන්නේ. හරියට සීනි ටිකක්, තේකොළ ටිකක්, වතුර ටිකක් දාලා තේ එකක් හදනවා වගේ. මේ අපේ ඇස කලින් දිගටම තියෙන ඇසක් නෙවෙයි, මේ පෙනුම කියන එක මේ මොහොතේ රූපය, විඥානය, ස්පර්ශය ආදී මේ හේතු ටික නිසා හටගන්න දෙයක්. හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේක දකින්න දකින්න පිනතුනි බාහිර රූප තුල, බාහිර පුද්ගලයන් තුල නිට්ටය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් බැස ගන්නා ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර රූපයක් තුල තමා සිත බැසගත්තේ නැහැ කියන්නේ මොකද්ද? තමන් ජරා මරණ ව්‍යාධි මේ දුක් ටික නිදාසෙදකේ. තමන් ඇහැට දකින රූපය සාමාන්‍ය ලෝක රූපයක් නෙවෙයි ඉදිකට්ටක දෙයක් හරි බාහිර තියෙයි කියලා හිතුවොත් ඒ ඉදිකට්ට දෙස බලන විදියටම තමයි තමන්ගේ දරුවා දෙසත් බලන්නේ, තමන්ගේ ඥාතිය දෙසත් බලන්නේ, තමන්ගේ වාහනය දිහත් බලන්නේ. ඒ බැලීමත් එක්කම ඊට ඇති අනිත් ඔක්කොම බෝනස් ටිකත් එක්ක අපට හම් වෙනවා. දිරාපත් වීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝග ආදී සියලුම දේවල් අර තියෙන අපේ ඉග්නොරන්ස් එකත් එක්කම තියෙනවා. මේකෙන් කියන්නේ දරුවෝ නැහැ, අම්මල තාත්තල නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. ඒව තියෙන්නේ ඒ මොහොතේ තමන්ගේ හිතේ සංකල්පයක් එක විතරයි තියෙන්නේ. දැන් අපේ ළඟම ඥාතියෙන් බලන්න. අපි අම්මා කියලා හරි, ආච්චි කියලා හරි, සීය කියලා හරි ළඟම ඉන්නවනේ. අපි රූපේම මේ ආච්චිය නැන්ද මාම කියලා හිතන් ඉන්නේ නේ, අම්මා කියලා හිතන් ඉන්නේ. අපි ඇතැම්මිට ඇලපෙනෙත් එකකින්වත් අනින දෙන්නේ නැහැ කාටවත් නේ. ගිනි කුවකින්වත් පොඩ්ඩක්වත් ලං කරනවත් දෙන්නේ නැහැ අපි. අපි අම්මනේ, අපි ආච්චිනේ, පොඩ්ඩක්වත් හානි කරන්න එපා කියලා කියන්නේ. දරුවෝ ගැන කිව්වේ නැහැ, ඒ උදාහරණේ කිව්වේ නැහැ දුක හිතේ කියලා. පින්නතනිය බලන්න මේ අපි හිතාගෙන ඉන්න රූපයම ඒ රූපෙන් විඥානේ අයින් වුණත් කොහොමද? අයින් වෙච්ච මොහොතේ නමර නැකම් මොකුත් නැහැ. අර ඇල්පෙනෙත් එකකින්වත් අනින නොදීපු මේ ශරීරය ගිහිලා අපිම සල්ලි දෙලෙන් බං කරනවා. අර ගිනි කූරකින්වත් පිච්චෙන නොදීපු මේ ශරීරය අපිම ගිහිල්ලා ආදාහන කරන අපේ සල්ලි දෙලෙන්. බලන්න පින්නතනි. එතකොට ඇත්තටම පින්නතනි අපි දැන් හිතන් ඉන්නේ මේ පේන රූපයම තමයි මගේ මල්ලි, මගේ ස්වාමියා, මගේ පුතා කියලා අපි බාහිරෙන් හිතන් හිටියට සම්පූර්ණ මේක හිතන් ඉන්නේ බාහිර තියෙන දරුවෙක් නෙමෙයි මේසේ කරන්නේ. තමන්ම අභ්‍යන්තරේ මේ දරුවා කියලා බලන නිසා තමයි මෙහෙම පේන්නේ. ඔබේ දරුවාම බලන්න. ඔබට පේනකොට ළමේ දරුවා, ඔබේ දරුවට හොඳට උගන්වන්න කැමති ඔබනි. අල්ලපු ගෙදර කෙනා බලන්න. එහෙම උනන්දුවක් ඒ දරුවා කෙරෙහි නැහැ. අමනාපෙච්ච කෙනෙක් ඒ දරුවා දිහා බලන්න. ඒ ඇතැම්මිට විභාග පාස් වෙනට නෙවෙයි කැමති, ෆේල් වෙනවා නන්නේ. ඇතැම්මිට ඒ දරුවා දිහාම බලන්න සතේ සිංහේ වගේ සතෙන් බලන්න. දරුවා කියලාද බලන්නේ? අනේ හොඳ කැම වේලක් හොඳට නාලේ ඉන්න හොඳ පිළිසුදු කැම වේලක් කියලා තමයි හිතන්නේ. ඒ සතාගේම ඒ සත්‍යයේම ඇඟේන සතුටික බලන්න. පණුව ටික මොකද හිතන්නේ? මගේ ගෙදර කියලා, මගේ නගරය කියලා හිතන්නේ. ඒ ඒ ලෝකයට ඒ ඒ පුද්ගලයන් බලන විදිහෙන් මේක නිර්මාණය වෙනවා මිසක් ඇත්තටම බාහිර දරුවෙක්වත් අම්මෙක්වත් හිටියේ නැහැ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් පින්නොතින අපට හිතෙනවා එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ යථාර්ථය ඉක්මනින්ම අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියලා. ඇයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්නේ? මරණයෙන් පස්සේ තව ලෝකෙක ඉපදෙන හිඳ නෙවෙයි. අපි මේක ඉක්මනට අවබෝධ කරගන්න ඕනේ. මේක අවබෝධ කර නොගත්තොත් මොකද වෙන්නේ? අපිට අනාගතේ හඳන්න වෙලපෙන වෙනවා. මේව වෙනස් වෙනකොට, තමන් කැමති විදිහට නොපවතිනකොට, වෙනස් අය අරගෙන යනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට අපට හඳන්න වෙනවා. ඒ අඬන්න තමයි ඇත්තෙම අපි මේ ලස්සනට ඉඳගෙන ආහාර පාන ගන්නෙ. ඒ අඬන්න කඳුළු ටික එකතු කරන එකයි මේ කරන්නේ. අපට හිතෙන ලස්සනට කැම ගත්ත කියලා නේ. ඒ කැමලින් ගන්නෙ මොනවද? මෙන්න මේ අනාගතයේ හඳන්න වැළපෙන්න එකට ඕන කරන කඳුළු ටික තමයි මේ තමයි රැස් කරගන්නේ. ඔබට මෙන්න මේ ධර්ම ගැන විශ්වසනීයත්වයක් ඇති වුණා තියෙනවා. ශ්‍රද්ධාවක් ඇති වුණා තියෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව නිසාම වේගෙන් වීරියක් ඇති වෙනවා. එහෙනම් මම ඉක්මනටම මේක ප්‍රැක්ටිස් කරලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන කියලා. එතකොට ඉක්මනටම හිත සමාධිමත් කරගන්න සතිපට්ඨානෙ පුළුවන් තරම් පුහුණු කරනවා. හිත පුළුවන් තරම් එකඟ කරනවා, සමාධිය දිනු කරනවා. ඒ සමාධිමත් වෙච්ච සිතින් හැම මොහොතකම අනිත්‍යතාවය බලනවා. ඇයි බලන්නේ? අනිත්‍යතාව නොබැලුවොතින් අනාගතයේ මේ දුක් ටික තමයි විඳිනවා. අනාගතයේ කෙනෙක් බැන්නොතින් එයා එකපාරක් බැනලියයි අපි ආයෙ යගෙන් බැනුම අහන වෙනවා අපට. ඇයි ඒ? අවිද්‍යාවෙන් සිහි කරන හැම මොහොතකමයි බැනුම අහනවා. ඈ එකපාරක් බැලලා අමතක කරලා ගිහලියට දැන් මතකත් නැහැ. අපි හම්බ වෙන වෙලාවක මතක් කරගන්න. යාළුවන්ට කියනවා හරියට මට බැන්නයි කියලා. ඒ මිනිස්සේ ධන්නේවත් නැහැ ඒක බැන්නද කියලා. අමතක කරගන්න. අපේ අවිද්‍යාව නිසා නැවතත් අපි මේ දුක් ටික මේ සකස් කරගන්නවා. මෙන්න මේ සකස් වෙන දුක සහ ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ යථාර්ථයට නිකන් යන්න බෑ පින්නතුනේ. මේ යථාර්ථයට යන්නට ඊටාම පල්ලෙහා මට්ටමේ ඉඳන් ගුණධම් ටික තමයි පුරාගෙන යන්නට ඕන. අම්මට තාත්තට සලකන එක, රැකියා හොඳට කරන එක, ගෙදර ලස්සනට තියාගන්න එක, යාළුවන්ට හොඳව ඉන්න එක, ඒ ඔක්කොම දේවල් වල උපකාරය ලබාගෙන තමයි අපි මෙතෙන්ට යන්නට ඕන. ඒ තමන්ගේ සමාජීය වෘත්තීය ජීවිතය අසාර්ථක කරගත්තොත් මෙතෙන්ට යන්නත් බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සිංහල වාද සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර වලින් අපට මඟ පෙන්නනවා මෙන්න මේ ඉලක්කයට යන්නට ඕන පූර්ව සුදුස්පන්තික සපුරා ගන්නට. ඒ සුදුස්පන්තික සපුරාගෙන අවසානයේදී අපි අවසාන වශයෙන් කරන්න තියෙන්නේ නිතරම අනිත්‍ය සංඥා වැඩි වීම කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. අන්න එහෙම කෙනා රූපය මගේ කියලා ගන්නේ නැහැ. රූපය මම වෙමි කියලා ගන්නේ නැහැ. රූපය මගේ ආත්මයි කියලා ගන්නේ නැහැ. ඇයි ඒ හුදන්නවයි තාම සුළු මොහොතකින් මේක අත්හරින දෙයක් බව හුදන්නව. තමන්ගේ රූපය තමන්ගේ කියලා ගන්නෙත් නැහැ. අනිත් කෙනාගේ රූපය තමන්ගේ කියලා ගන්නෙත් නැහැ. හැබැයි යුතුයකම් ටික නොකරන්නේ නැහැ. හොඳට සලකනවා කෑම බීම ටික හොඳට මෛත්‍රියෙන් හදලා දෙනවා. හොඳට ඇඳුම් පැනඳුම් ටික දෙනවා. හොඳට උගන්වනවා. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ හොඳ තැනට යන්නත් උදව් කරන අය. ධර්මයේ දන්නේ නැති අය කන්න බොන ටික ඇඳුම් ටික විතරයි දෙන්නේ. නමුත් ධර්මයේ දන්න අය අපි කොහොමද? ඕ ධර්මයෙන් උදව් කරනවා. සම්බදානං ධම්මදානං ජිනාති සීළු දහණයෙන් අතුරින් උතුම්ම දාණය වන ධර්ම දාණයෙන් අපි අර උදව් කරනවා. අපේ දරුවන්, අපේ ස්වාමි භාරයාවන් මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්නට උදව් කරන එයාට. ජීවත් වෙන කාලේ මානසික සුවතාවෙන් ජීවත් වෙනට එයාට අපි උදව් කරනවා. ඒ නිසා තමයි අපි අතීත අම්මලා තාත්තලා දරුවෝ දහමට යොමු කරේ ඒකයි. දරුවන් දන් දෙන්න, සිල් රකින්න, භවනා කරන්න, පැවිදි වෙන්න නිතරම අපේ අම්මලා තාත්තලා උනන්දු කළා. ඇයි උනන්දු කළේ? එයාට ඕන වුණා අපිව දුකෙන් නිදහස් කරවන්න. අපිට උගන්වන රස්සාවක් අරන් දෙන්න විතරක් නෙවෙයි එයාට ඕන කළේ. එයාට ඕන කළ කොහොම හරි අපි දහමට යොමු කරලා අපේ මේ මානසික දුක් පීඩා ටිකෙන් අපව නිදහස් කරන්න ඒ අපේ අතීත අම්මලා තාත්තලා ලොකු උමනාවක් තිබුණා. දරුවෙක් ලැබෙන කලින්ම පිනතුණි. දරුවා සාර්ථක කෙනෙක් වෙන්න, දරුවා දැහැමි කෙනෙක් වෙන්න, දරුවාට මේ තිසරණේ ලබා දෙන්න, දරුවාට මේ සම්බුදු ශාසනය තුළ දරුවා අභිෂේක ලබන්නට ඒ අම්ම සිහින මවමා හිටියි. එවැනි අම්මල තාත්තලගෙන් ඉපදෙච්ච දරුව තමයි අපි. ඒ නිසා අපිත් මේක කරන්න ඕන, අපිට මේක කරන්න පුළුවන්. අපි මේක කරන වගේම අපේ දරුවන්ටත් මේ දායාද ලබා දෙන්නට ඕන. ඇයි ඒ දරුවෝ බොහයාගෙන ඇවිල්ලා තියෙන්නේම මේ ධර්මිය ඔබෙන් ලබා ගන්න. ඔබෙන් අධ්‍යාපනයේ කැම ටික ලැබලා ලොකු විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා කෙනෙක් විවාහ කරගෙන ඉන්න එකට විතරක් නෙවෙයි. ඒ දරුවා ඔබේ දරුවන්ගල ඉපදිලා ඉන්නේ. ප්‍රාර්ථනා කළා අනේ හොඳ අම්ම කෙනෙක් මං හොයාගෙන යන්න ඕන කියලා. හොඳ පින්වන්ත දරුවෝ ඔබට ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මිය ඔබෙන් ලබා ගන්න. ඒ නිසා ඔබේ ලොකු යුතුයකමක් තියනවා අධ්‍යාපනයට නොදෙවෙන විදියට ධර්මිය හොඳට දෙන්න. එතකොට ඒ නිසාම දරුවෝ හොඳට අධ්‍යාපනයක් ලබනවා. ලෝකෙ ඉදිරියටත් යනවා. ධර්මෙනුත් ඉදිරියට යනවා. ඒ දරුවන් දුකෙනුත් නිදහස් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා ශක්තිය තියෙනවා, උනන්දුව තියෙනවා, නිරෝගී භාවය තියෙනවා, ආර්ථික ශක්තිය හැමදේම ඔබට තියෙනවා. ඒව ලැබුණේ පිනෙන්. ඒ පින දිනෙන් දින දියුණු කරගන්නට ඔබ අදිස්ථාන කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ ဒုတိය ගද්දුල බද සූත්‍රය සංයුත නිකායෙහි ඛණ්ඩ සංයුතේන සත්‍යාගයේ ස්වභාවය නිස්කන්ධ පංචකය සහිත පුද්ගලයා නිස්කන්ධ පංචකය තුල බැසගෙන ඉන්න ආකාරය විස්තර කෙරෙන දන්වැලෙන් බැඳි බල්ලෙකුගේ උපමාවක්. කලේ දන්වැලක් බැඳලා ශක්තිමත් කණුවක බැඳලා ඉන්න බල්ලෙක් ඒ කණුව වටාම දුවනා වගේ අපේත් නිතරම අපේ කය සිත දෙක වටා දුවන කෙනෙක්. අපේ ශරීරයත් සිතත් නিত্য කියලා ඒකම තමන්ගේ ජීවිතය කරගෙන ඉන්න සත්‍යයට ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගයයි මේ සූත්‍රයෙන් අපට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් අද මේ අපි සාකච්ඡා කරපු කරුණවලට සම්බන්ධව ප්‍රශ්න එමාන තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්. ගැඹුරුයි වගේද බලන්න. ඔපිනුත් අපි සරලව කිව්වේ කියන්න පුළුවන් උපරිම සරලව ඔබට කියන උත්සාහ කළා. සරල දේ ඉඳන්ම ටිකෙන් ටික ගැඹුරට යන විදිහට අපි මේ කරුණ සාකච්ඡා කළා. ඉතින් නැවත කැමති නම් පස්සෙත් මේ බණ අහලා ඔබට තවත් දැනුම දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ නිවස අද ඉතාම ලස්සනට විහාරස්ථානයක් වගේ අලංකාර කළා, පිරිසිදු කළා. ඉතින් නිරෝෂිනව නම් ගාක් මහන්සි වුණානේ. ශාන්මාත්‍ය නැචර මහන්සිුනේ නෑනේ. ඔව්. ඉතින් ගාක් මහන්සි වෙලා මේ වැඩේ කටයුතු කළා. හැම පැත්තක්ම කුසල වැඩෙන විදිහට මේක ඔබ කළා. ඉතින් ඉතාම සාර්ථකව මේ පින්කම කළා. ඒ ගැන ගොඩාක් සතුටු වෙන්න, පැමිණ පින දුන සතුටු වෙන්න, මේක තමන්ගේම ගෙදර කරපු පින්කමක් කියලා. ඉතින් අපි ඕනොන්ට කරන උදව්ව තමයි ධර්මයෙන් කරන උදව්ව. ඉතින් ඒ ලොකු උපකාරය තමයි, ලොකුම දාණය තමයි ඔබ මේ දුන්නේ ධර්ම දානමේ පින්කම. ඉතින් අපි හාමුදුර සඳහන් කරපු වගේ බුදුරජාණන් වහන්සේ ඉන්න තමන්ගේ නිවසට වැඩම කළා වගේ සදාතුක කරුණ වැඩම කිරීම, ඒ වගේම මේ ධර්ම පුස්තක නිවසට වැඩම කළා, ඒ සද්ධර්ම වැඩමීමක් වගේ, ඒ වගේම ස්වාමින් වහන්සේලා වැඩම කළා, ආරි මහා සංඝරත්නය වැඩම කිරීමක් වගේ, ඉතින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ නිවසේ පැය කීපයක් හරි වැඩ සිටලා තමන්ගේ නිවසට මේ වාතාශ්‍රයට වාතාලයට ඔබ ලොකු ආශිර්වාදයක් ලබා දුන්නේ. ඉතින් ඒ ආශිර්වාදය ඔබට මේ නිවසේ සතුටෙන් ඉන්නට, නිරෝගී බව ලබන්නට, තමගේ කටයුතු සාර්ථක කරගන්නට, ධර්මයේ හැසිරෙන්නට හැම දෙයකටම ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ ආශිර්වාදය අපි ඔබ හැම දිනාටම පුද කරන ගමන් මේ අවස්ථාවේදී අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද රත්න ආශිර්වාදයෙන්, ධර්ම රත්න ආශිර්වාදයෙන්, සංඝ රත්න ආශිර්වාදයෙන් ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිර සම්පන්නසල සේවා, මෙලෙස පහළ කරගත් කුසල චේතනාවල බලයෙන් උතුම් වූ නිවන් සුවයසල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, මේ අවස්ථාවේදී මේ හැම දිනාම ඉමා ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට පැමිණිලා පළමුවෙන්ම පංචශීලය සමාදන් වෙලා සම්බුද්ධ පූජා පවත්වලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කළා, ධර්ම දේශනාවකට, ධර්ම සාකච්ඡාවකට සමන් දීලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කළා. මේ සීලෝ මාඛාරෙන් රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්තුන් නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටනම් ඒ සියලු ඥාතීහුද මේ පිණසෝපත්ත්වා, විශේෂයෙන් මේත මාස 9කට කලින් මිය ගිය තමගේ ආදරණීය මෑණියන් ජස්මින් අබේරත්න මාතාව ඇතුළු ඒ මියගේ ඥාතීන් හැම දෙනාම මේ පිණසෝපත්ත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමත් ඇතුව අපි මියගේ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පොණ ධර්මයන් හේතුවෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ශාන් මහත්මා නිරෝෂණවන ඇතුළු පියතුමා ප්‍රධාන මේ සහභාගී වෙච්ච හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිමන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, අද දින මේ නිවසේ බලාපොරොත්තු වුණු උතුම් පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා හුඟක් සතුටු වෙන්න. ඉතින් ශාන් මහත්මාට, නිරෝෂණට වගේම මේ සහභාගීච්ච හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන්. අපි හැම දිනාම ජීවිතයේහි ඕනෑම අවස්ථාවක සිහි කරලා තවත් කුසල චේතනා දිනු කරගෙන ආකාරයේහි උතුම් පින්කමකට සහභාගී වුණා කියලා සියලු පින්කම ලානිසංසයෙන් පිනතුනේ හැම දිනාටම මෙලොවස්යෙන් නිරොග් නිරෝගී සම්පන්නිය සැලසේවා. දිනෙන් දින සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ජනින් දුක්ඛා භයං පන්තා ජනින් භයා සෝඛම් පන්තා ජනින් සෝඛා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙන්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය හැම දිනාටම තෙරුවන් සරණයි.